ලෞකික වශයෙන් සාමාන්‍ය සුගතිගාමී මාර්ගයේදී ඉහළම කුසලයන් විදිහට සැලකන්නේ ලෞකික කුසලයේ තුල බුද්ධ ධර්ම සංකේතයෙන් පෙරවල් කරණ යාමත් ඒ වගේම පංචශීලයේ ආරක්ෂා කිරීම. ඊට අමතරව ඕනම සමත කමඨහනක් සමත කමඨහන 40ක් තියෙනවා. දස ආසේන, දස ආසුබ, දස අනුස්සති, සතර ආරෝපණ, සතර බ්‍රහ්ම විහරණ, ධාතු මනසිකාරයේ ආහාරයේ පටිකුල සංඥාව කියලා 40ක් තියෙනවා. ඒ 40ම චිත්ත සමතේ මට්ටමට එන එක ලෞකික මට්ටමේ ඉහිලම කුසල විදිහට සැලකන්නේ. ඒ මට්ටමට හිත දිනුවෙන්න තමන්ගේ සුගති අනිවාර්යයෙන්ම තමන්ට ලැබෙනවා. අනිත් පැත්තෙන් තමන් මනස රෝගෙ හිටියත් එයා මනස රෝගිය දිවි රෝගිය ඉක්මවලා මානසික බ්‍රහ්මීකුගේ මට්ටමේ ගියා ඉන්නවා. මනස ලෝකේ ජීවත් වෙන ගමන් බ්‍රහ්මයන් කගේන කැමති නම් කරන්න ඕන දේ තමයි සමත කමඨාණක් වඩලා සන්ත භාවනාවක් වඩලා හිත තැම්පත් කරගන්න එක. ආම වාසයෙන් මෛත්‍රී භාවනා හරි වඩලා විනාඩි 10ක් හරි හිත එකඟ කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ කමට ලොකෝ යහපතක්. මානසික සුවයක්. හිතේන පීඩාවෙන් දුර වෙන්නට ඒක හේතුවක් වෙනවා. අනිත් පැත්ත දෙය තමයි අපට හිතටෙන ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව මේ වගේ කෙලෙස් අපේ හිතට නිතර වෙනවා. ඒෙන් කියන්නේ අපේ සමත කමඨහනක හිත දිනු කරගන්න තියෙන අදක්ෂතාවය තමයි දෙන්නේ. අපි හරියට අඩමුවස්සේ මෛත්‍රී භාවනාව හරි පුරුදු කරන්න පුරුණොතින් ඒක දවස් දෙකක් නෙවෙයි අඛණ්ඩව හතර ඉරියව්වදීම උපරිම වශයෙන් සියල සත්‍යෝ සෝපත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ධ්‍යාන මට්ටමකටවත් නොඋනත් ඒ විතරයි මෛත්‍රී භාවනා වැඩීමේ ඊ අනිසංස විදියට අපට යම් කිසි කෙනෙක් මුණ ගැහුණාම යම් කිසි කෙනෙක් ගැන මතක් වුණාම ඒක නැත්තා අපේම දරුවෙක් වගේ බලන්න පුළුවන් මානසිකත්වයට එනවා. අනිත් පැත්තෙන් ඒ කෙනාට අපි මෛත්‍රී විතරක් නෙවෙයි එතරම් කා දුකටපත් වෙනකොට දුකේ මුදවන්නට කරුණාවන්ත වගේ කටයුතු කරනවා. අනිත් පැත්තට යම් කෙනෙක් දින වෙනකොට ඒ දින වෙන කෙනාගෙන අපිට කිසි විදිහක තීක්ෂාවක් ඇතිවන්නේ නැහැ. කරුණාවන්ත අම්ම කෙනෙක් කවදාවත් තමගේ දරුවෝ දින වෙනකොට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තමන් සතුටුනාගේ හිතට සතුට වෙනවා. මෙන්න මේ ලක්ෂණ මෛත්‍රී භාවනා දිනෙමෙදි වෙනවා. අනිත් පැත්තෙන් මේ දහම තුල ඉන්නකොට යට පේනවා බුදුහාඳුරන්ගේ දහම් අනුවෙලේ නිතර නිතර යා ශ්‍රවණය කරනකොට යා දන්නවා මේ සසර මුණ ගැහෙන හැම දිනෙකම අතීත ආත්ම භාවවල තමන්ගේම අම්මා තාත්තා වෙලා දරුවන් වෙලා ස්වාමි භාර්යාවන් වෙලා සහෝදර සහෝදරයන් ගල හිටියයි කියන එක පේන ගන්නකොට පිට කියලා කවුරුවත් නැහැ. මේ ඔක්කොම අතීතන තාත්ම භාවල අමර තාත්තල තමයි මේ ඉන්නේ. වෙනත් කෙනෙක්. අන්නේ මානසිකත්වයෙන් කෙනෙක් බලනකොට තමන්ගේ දේනුවයි අනිත් කෙනාගේ දේනුවයි කියලා වෙනසක් නැහැ. ඒ වගේම තමන්ගේ දුකයි අනිත් කෙනාගේ දුකයි කියලා වෙනසක් නැහැ. තමන් දේන වෙන වගේම තමයි අනිත් කෙනෙක් දේන වෙන සාර්ථක වෙනවා. දේන වෙන කෙනෙකුට ඊර්ෂ්‍යා කරන එක නෙවෙයි. දිනුන කෙනෙකුට තමන් කුමක් හෝ පොඩි හරි උදව්වක් කරනවා නම් මේකත් අරගෙන ආ දිනුනද කියන. එහෙම මානසිකව දෙපත් වෙනවා. දරුවෙක් විභාගයක් ලියනවා නම්, හොඳට ඉගෙන ගන්නවා නම්, කෙනෙක් අලුතෙන් ගියක් හදනවා නම්, උපන්දිනයක් සමරනවා නම්, ඒ හැම තැනකම තමන්ුත් ගිහිල්ලා ඒකට සම්මාදන් වෙනවා. තමන්ුත් උදව්වක් කරනවා. එහෙම බැරුවත් අඩුපාඩු සුභපතන යාද. එහෙමත් බැරිනම් මෛත්‍රී භාවනා වඩලා යට සෙත්පත් උනා නම් මේක නතාව දිනු වෙන කියලා. මෙන්න මේ මට්ටමට මනස පුරු වෙනවා. මෛත්‍රී භාවනා දිනු කරන කෙනා ගැනග විශේෂයෙන්ම පරිත්‍යාග සීලයක් ඇති වෙනවා. තමන්ගේම දරුවෝ ටිකට තමයි අපි බොහෝ විට ආදරය කරන්නේ තමන්ගේම ගෙදරට. ඒ පිටලෝකේ අපි කෙනෙකුට දුන්නත් අපි වා හිතලා බලලා තමයි දෙයක් දෙන්නේ නේද? දෙතුන් මතව කල්පනා කරලා බලලා අඩු කරලා තමයි දෙන්නේ පිටගෙන ඔබ දෙයක් දෙනකොට. නමුත් එහෙම නෑ කියන්න බෑ. දැන් එහෙම තමයි දෙන්නේ. තමන්ගේ දරුවට කරන විදියම අනේ කෙනෙක් කරන්නේ නෑ. අපි නෑ කියලා තමයි කියන්නේ. නමුත් ඔබට එහෙම කරන්න බෑ අපිට මේ මට්ටමේ ඉඳි. නමුත් මෛත්‍රී භාවනා දින වෙනකොට ඒ මට්ටම වෙන නැත්නම් මම ඒක දවසකින් දෙයක් වෙන්නේ නැහැ. ඒක කාලයක් ගත වෙන එක වෙන්න. අන්න එහෙම වෙනකොට ඒ තැනත්තාගේ ළඟ අර ලෝභය කියන එක මුවා අඩු වෙලා තියෙනවා. ලෝභයෙන් එන පීඩා මුවා අඩු වෙලා තියෙනවා. අනිත් දේ තමයි බුද්ධලෙකට දීම විතරක් නෙවෙයි අත්හැරීමේදී අත්හරින කුලම් උපරින්ම අත්හරින බලාගෙන යන්නේ. සාමාන්‍ය මට්ටමේදී අපි දෙන්නේ අපිට ඔක්කොම ටික අපේ ආරක්ෂාවට තියාගෙන ඉතුරු ටිකෙන් දෙයක් ගන්න අපි දෙන්නේ. නමුත් දරුවෙකුට අපි දෙයක් දෙනකොට දරුවෙක් අසනීප වෙලා ඉන්නකොට දරුවෙකුට මාරාන්තික රෝගයක් ඇතිවෙච්ච වෙලාවකදී අපි වැඩි ටික විතරක් දීලා අනිත් ටික රැක ගන්න ඕනේ කියලා එකක් නැහැ. අන්තිම සැකේ දක්වා ඉලක්ක කරනවා. එහෙමත් නෙවෙයි ණය ගන්න පුළුවන් නම් ණයක් අරගෙන අපි දෙන මට්ටමට දරුවා එක දවසක් හරි ජීවත් කරනවා අපි කටයුතු කරනවා. ඉතින් ඒක තමයි වෙනතුනේ අම්ම තාත්තක ලක්ෂණය. මේ මානසිකත්වයට තමන්ගේ මනස හුරු වෙනවා. මේ මෛත්‍රිය පදනම් කරගෙන මේ ගමන ඉදිරියට යනකොට අනිත් පැත්තෙන් කෙනෙක් දිහා බලලා කාමසිතුවිල්ල ඇතිවීමේදී අර පුත්‍ර ස්නේහයෙන් දරු සෙනෙහසෙන් කෙනෙක් දිහා අපි බලන යනකොට අපේ රාගයෙන් වාකඩ වෙනවා වෙනතුනේ. රාගය අපේ නැත්තේ අනුසය වශයෙන් තියෙනවා. තිබ්බට නිරතුරුවම අර මානසිකත්වයෙන් ඉන්න කෙනාට ඔහු ඉහළ මානසිකත්වයෙන් විනීවරණ වාකඩ වෙලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ පංච නීවරණ වලින් වෙන පීඩණයෙන් හිත මුදවා ගන්න නම් කළ යුතු ප්‍රතිකර්ම හැටියට කියන්නේ සාමාන්‍ය දන් දීම විතරක් නෙවෙයි ඇත්තෙන්ම. සාමාන්‍ය දන් දුන්නොත් විතරක් ඒක වෙන්නේ නැහැ. මනස නිවැරදි දේ වෙන නම් සමත භාවනාවක් බුදුගුණ භාවනාව, මෛත්‍රිය, ආනාපානසතිය, මරණානුසතිය, ධාතු මනසිකාරය මේ වගේ භාවනා කමඨහනක් හැකිතාම දුරට පුහුණු කරමින් හිත සමාධිමත් කරන්න හිත ඒ ආරමුණක බොහෝ වේලාවක් තබා ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. මේ විදිහට හිත සමාධිමත් වීමෙන් වෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නිවරණ සෑහෙන පමණකට යටපත් වෙනවා. හැබැයි අනුසය වශයෙන් තියෙනවා. සමත කමඨහන් තුළින් මේ නීවරණ වල තියෙන ඕලානික ස්වභාවය අඩු කළා. ඊට පස්සේ අනුසය ටික දුරු කරන්න තමයි ඇත්තටම මේ සතිපට්ඨානය පාවිච්චි කරන්නේ. සතිපට්ඨානට එන්නේ අර කෙලෙස් වල තියෙන අවිද්‍යාව සාගතක තියෙන අනුසය වශයෙන් තියෙන කෙලෙස් ටික දුරු කරන්න. කෙලින්ම අවිද්‍යාව දුරු කරන්නේ. අවිද්‍යාව දුරු කිරීම සඳහා තමයි අපි මේ විදර්ශනා පැත්තට යන්නේ. හැබැයි එක විතරම විදර්ශනාවට යන්න බැරි නිසායි නැවත කායනපස්සනා, වේදනපස්සනා, චිත්තානපස්සනා, ධම්මානපස්සනා කියලා මෙන්න මේ හතර තුළ සතිය සිහිය විස්තර කරගෙන සිහිය දිනු කිරීමෙන් අපේ සමතය වඩලා ඒ සමතය තුළින් හිතෙක්ෙන් කිරීම මතයි ඊළඟට සමුදේ ධම්මානපස්සී විහෙරති වය ධම්මානපස්සී කියන විදිහට අපේ අනිත්‍ය උදයබ්බය සමුදේ වේ මෙහි කරන්නේ. මෙන්න මේ මට්ටමේදී පින්නතුනේ අපේ මුලින්ම සඳහන් කළ සති නිමිත්ත කියන කාරණය. සතිය පිළිබඳව ගැනීම කියන එක. සතෙන් උපට්ඨපෙත්වා කියලා සඳහන් කරනවා සිහිය පිළිබඳව ගන්න කියලා. ඒ සිහි පිහිටුවා ගන්න කියන එක කියන්නේ නාසිකා වේවා මුඛ නිමිත්තේවා කියන කාරණයක් සඳහන් කරනවා. ඒ කියන්නේ මේ නාසය ආශ්‍රිතව තැනක්ම නෙවෙයි ඇත්තෙන්ම මේ ආශ්‍රිතව සිත තියෙන විදියට අපේ සිහිය හුරු කරගන්නට ඕන. භාවනා කරන කලින්ම තමන් වැඩ කටයුතු කරනකොට දැන් මේ ආශ්‍රිතව සිහිය තියෙන විදිහට තමන් ඉන්නට ඕන. එහෙම සිහිය තියාගෙන දැන් තමට මොකක් හරි මතක් වෙනවනම් මෙතනත් සිහිය තියාගෙන තමයි මතක් කරන්නේ. හරියට අර හරක් පැටියේ කන්න දික් කරනකොට ලණුවක් හරිය ගැට ගහලානේ දික් කරන්නේ. ලණුවක් හරිය වැදලා ඉන්නකන් ඊටවල තමයි හරක ඉහළ යන්නේ. එතකොට හරක කොහෙ ගියත් ගැටුවානේ ලණුවක් දිග විතරයි යන්නේ. කෑම කාලා ඒ විදිහට යන්නේ අපට උදව්වට පානය කරන්න පුළුවන්. අන්නේ වගේ තමයි මේ ආශ්‍රිතව සිහිය තියාගෙන තියෙනවා. ඉන්නකම වැඩ කරනවා, වාහනය පදවනවා. අපි මෙතන සිහිය තියාගෙන ඉන්නේ. කොමක් හෝ සිහිය කරන් ගන්නවා දැන් මම මේ වර්තමානයේ ඉන්නවා කියලා. ඇත්තෙම මේකෙන් කරන්නේ වර්තමානයේ තුල සිත තියාගන්න එකයි මේ කරන්නේ. අතීත සිතුවිල්ලක් ගන්න පුළුවන් කවුරු හරි බැනපු එකක්, ලස්සන කෙනෙක් දැකපු එකක්, කොමනෝ සිද්ධියක් මතක් කරන්න පුළුවන්. මතක් කරන්නේ මෙතන හිත තියාගෙන. එතකොට බැනපු කෙනෙක් ගැන මතක් කරන්න පුළුවන්. මතක් වුණාට දන්නේ වර්තමානයේ නම් ඉඳන් සිහි කරන්න කියලා. එතකොට කියන්න දෙන්නේ නැහැ. ඒ කියන්න දෙන්නේ නැහැ. තමන් අර ඒ මතක් කරපු සිටුේෂන් එකේ දැන් ජීවත් වෙන්නේ නැහැ යා. එතන ගිහිල්ලා. දන්නමම වර්තමානයේ ඉඳගෙන මේක සිහි කරන්න කියලා. හරියට අපි අර උදාහරණයක් ෆ්ලෑෂ් එකක් අපි එළියක් තව තැනකට යොමු කරනකොට අතේ ටෝච් එක තියාගෙන අපි ගහන්නේ නේ. එතකොට ටෝච් එක කොයි තරම් ඈතට ගැහුවත් එළිය ගැටලවන්නේ නැහැ. ටෝච් එක අතේ තමයි තියෙන්නේ. නමුත් ටෝච් එක විසිකල ගැහුවොත් මොකද වෙන්නේ? විචිකලනව දෙවිය ටික වෙලාවක් තියෙනවා නම් ටෝච් එක නැති වෙනවා තමයි. තව දැන් අපට වෙන්නේ යන්නේ මේ අපි අතීතයේ මතක් කරන් ටෝච් එකෙන් ගහනවා නේ අපි. අපි යටි තරමුණට ගිහින් අපි තරමුණේ මුලා වෙලා කෙලෙස් එක අපි ජීවත් වෙනවා. නමුත් මෙතෙන්දි මේ කරන්නේ හරියට ටෝච් එක ළඟ තියාගෙන ફોකස් කරනවා වගේ හරියට සති නිමෙත් ඉඳගෙන අපි අතීතයේ ගෙදර තිබුණ එකක් බලනවා දැන් වානවැඩ සැරෙන් පස්සේ ගෙදර යන විදියත් බලනවා ඉක්මනට යන්න ඕන. ඒක මතක් වුණාක් ගන්න දැන් මෙතන ඉන්න ගමන් තමයි සේ කරන්නේ කියලා. එතකොට අපි අර හිත ගිහිල්ලා එතන මුලා වෙන්නේ අපි. හිතට ලොකු කෙලෙස් එන්නේ නැහැ ඊට පස්සේ. දැන් මෙන්න මේ සති නිමිත්ත කියන කිතාන දෙක මෙන්න මේ සති නිමිත්ත ටිකෙන් ටික පුරුදු කරන ගමන් තමයි පිනදුනේ අපි ආනාපාන සතියටත් මේක ඇප්ලයි කරන්නේ. එතන සිල් තියාගෙන යන ආවන්න. උස්මැතුලෝනා හිටෝනා උස්මැතුලෝනා හිටෝනා කියන තමයි සති නිමිත්ත තමයි අපේ ප්‍රධාන දේ. එතන ඉඳගෙන අර අපි දැන් අරක සිහියෙන් හුස්ම ගැනීම පිළිගැනීම කරනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති රත්තන් වාස සන්තෝ රත්තන් අස්ස සාමීති කියන එක සිහි කරනවා. සබහාය පද සංවේදී අස්ස සි සාමීති සිකති පස්ස සි සාමීති සිකති සම්බකය පඩ සම්මේදී පස්ස සි සාමීති සිකති පස්සම්බය කාය සංඛාරං අස්ස සි සාමීති පස්ස සි සාමීති. මේ විදිහට අපි සති නිමෙත් අධ්‍යයනය ඉගෙන ගන්නවා. තවදුරටත් කරනකොට අපි ඉරියාපතේ සති වේලියව වාඩි වෙනකොට දැන් තමන් හොඳට සිහින් ඉන්නේ මෙතනක් සිය තියාගෙන තමන් දැන් වාඩි වෙනවා කියලා දන්නවා. තමන් ඇවිදිනකොට හොඳට සිහින් ඇවිදිනේ තමන් ඇවිදින කෙනෙක් කියලා දන්නවා. වර්තමානය තුළ ඉන්නේ. ඇත්තෙන් මෙහෙම ඉන්නකොට තමයි පරිස්සමෙන් වටකට ලස්සන ඔක්කොම පේන්න ගන්නෙ. ගෙදර උනත් දෙලියට බැස්සම ගෙදර මල් ගස්සලත් ලස්සන පේන්න ගම ඊට පස්සේ. වෙන දෙලියට බැහැර යනවා නිකන් මල් ගස් එක අමනාප වෙලා වගේ යන්නේ නේ. නමුත් දැන් මල් ගස් දිහා බලන සතුට වෙල හිනාගෙන මල් ගහක් අල්ලලා දැක්කම ධාන එළියට යනකොට මල් ගහක් දැන්න හංග එකක් දීලා මෙයා ඊට පස්සේ. පින්නතුනේ මේත් එක තමයි ඇත්තටම අපි මහ පොළොව මත ජීවත් වෙන මේ උත්සාහ කරන්නේ. වාහනේ නැගක් වාහනේකට පස්සේ වාහනේ ඉස්සරහා බලලා හොඳට ඕන වාහනේ වටේ කවුමක් ගිහලා රෝද හතරක් හොඳට තියෙනවා කියලා බලලා එන එහෙම නැද්ද කියලා බලලා තමයි වාහනේ හරිනේ දෙක බලලා ආන නැගලෙන්නේ නැහැ. පින්නතුනේ හැම තැනදීම තමයි මේ සතර ඉරියව්වදීම හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඇවිදිනකොට සැතපෙනකොට ඒ හැම වෙලාවෙම මෙතන සීල තියාගෙන ඒ විදිහට කරනවා. දැන් මේ කාණ පස්සනාමේ කොටස මේ අපි කරන්නේ. ඊළඟ තමන් කරන හැම දෙයක්ම උදේ ආවදේට මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන කම්ම කරන හැම දෙයක්ම මොන හොදෙන්නේක, දක්වාදෙන්නේක, ඇඳුම් අඳින්නේක, කෑම බීම කන එක හැම දෙෙම නියන්ත්‍රිතව සිත තියාගෙන කරන්නේ. තාවදුරට ගිහිල්ලා පස්සේ පටිකෝල මානසිකාරය ශරීරයේ තියෙන කොටස් ගැන අපි යද්ද බලනවා. කෙත් ලොම් නිය දත් සම මේ ආදී වශයෙන් මේ කොටස තර වගේම සිත මෙතන තියාගෙන බලනවා. තවත් ටිකක් ඉදිරියට ගිහිල්ලා ධාතු මානසිකාරය බලනවා. මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මොන වගේද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ හතරෙන් මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේ හතර සකස් වෙලා තියෙන ආහාර නිසානේ. ආහාර නැති වෙන්නේ මේක නැති වෙනවනේ. මේ ශරීරයේ ස්වභාවයමනේ අනිත් එක ශරීරයමලක් තියෙන්නේ. ලෝකයේ තියෙන මේකමනේ. මේක හටගෙන නිරුද්ධ වෙනවා. මේක මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. මම නෙවෙයි කියලා. මේ වගේ ටිකෙන් ටික මේ සතිනිමෙත තියාගෙන ඒක එකම කරනවා. තවදුරටත් අපි කරනකොට නව සීව ටික කියලා ශරීරයේ මේ ගියාට පස්සේ ශරීරයේ ස්වභාවයන් අනාගෙන විස්තර කරනවා. ශරීරයේ මේ ගියාට පස්සේ දවස් 3 4 5 යනකොට මේක ඉදිමෙලා නිල් පාට වෙලා සැරවගලලා එතන ඉඳන් තින්ින් ටික මේක ඉදිමෙලා පනවහමලා කැලේ කැලේ වෙන් වෙලා මේක සුදු පාටට පටු පේන්න අරගෙන ඒවත් ටිකෙන් ටික දිය වෙලා සුණු මට්ටමට නැත්තම් වැලි මට්ටමට මේක කුඩු මට්ටමට වෙන කම්ම අපි මේකේ ස්වභාවය හොඳට නොනින් මෙහෙ කරනවා. මෙනෙහි කරමින් බලනවා මේකත් මේ ආහාරයෙන් නිර්මාණය වෙච්ච දේ. ආහාරය නැතිවට පස්සේ මේක ටිකෙන් ටික පස් දෝවිලි මට්ටමට යන හැටි හොනුවනින් බලනවා. මේ ශරීරයේ ස්වභාවයමනේ අනිත් එකේ ශරීරවලක් තියෙන්නේ. මේක ආහාරයෙන් හටගත්තු දෙයක් නෙවෙයි මේ ආහාරයෙන්ම නැති වෙන්නේ කියලා. ඔහු ඒකත් මේ ආශ්‍රිතව සිට තියාගෙන ඔහු කල්පනා කරනවා. ඒ අතරේ ඔහුට යම් කිසි විදියක වේදනාවක් දැනෙන්නත් පුළුවන්. කායික වේදනාවක් දැනෙන්නත් පුළුවන්, මනසට දුක්නසක් එන්නත් පුළුවන්, කවර කියපු දෙයකට හිතන්න හිත නරක වෙච්ච වෙනකොට ඒක මතක් වෙන්නත් පුළුවන්. එහෙම දක්නක් දන්නවා දැන් මේ මගේ වේදනාවක් හටගත්තා. ස්පර්ශ නිසා වේදනාවක් හටගත්තේ. ඒකත් එතරම් නිරෝධ වෙනවා කියලා දකිනවා. ඒත් බලන්නේ මෙතන සිට තියාගෙන. බලන්න වෙනසද? වෙනදන් එකක් සීකල ගිහිලා අන්තිමට කොහේ ගත්තා මම කියලා කොහේ හරි ඉන්නවනේ. නමුත් දැන් මේ මතරම වීමක් නැහැ. නිතරම තමන්ට රැකවරණයක් තියාගෙනයි තමන්ගේ කන්ට්‍රෝල් එකේ ඉඳගෙන දැන් මේ යන්නේ. මෙතන තමයි මූලික ස්ථානය. නාස්කාගේවා උපරිමෙත්තේ වාසිය නිදෙන්නේ. මේ විදිහට හිටියොත් තමයි පිළිතන අපේ නියම විදිහට සිහි වැඩෙන්නේ. සතිය වැඩෙන්නේ. අන්නේම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමටම දිට්ඨිය දිට්ඨමත්තම් නැත්තම් ආයතන කුසලතාවය අස්කන්ධාන්තාදී ආයතන මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. රූපාදී මේ අරමුණු කලින් තිබෙච්ච දේවල් නෙවෙයි මේ මොහොතේ ආයතන වල සාපේක්ෂව හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැනෙනවා. ඒක දැකීමේ මෙතන සිට තියාගෙන දැන් තමන් වාඩි වෙලා හිටියත් දන්න තමන් මෙතන ඉන්නේ කියලා. දැන් හොඳට සිහින්නේ තමයි ඉන්නේ. හිත මෙතන තියාගෙන ඉන්නේ. කවදාවත් මාරේ දෙයක් කියවොත් එකපාරම ඒකට ප්‍රතිකාර දක්වන්නේ නැහැ. ඈ රියැක්ෂන් කරන්න යන්නේ නැහැ. රෙස්පොන්ඩ් කරන්න යන්නේ ඊට පස්සේ. ඈ ප්‍රතිචාරය ප්‍රතික්‍රියාව කියලා දෙකක් වෙනවා වෙනතට. ප්‍රතික්‍රියා කියන්නේ එකපාරම ගහට ගහ වගේ එකපාර උත්තර දෙන්න යනවා අපි. රියැක්ට් කරනවා අපි. නමුත් රියැක්ට් කරන්න යන්නේ නැහැ, රෙස්පොන්ඩ් කරන්න ඊට පස්සේ. ප්‍රතිචාර දක්වන්න ඊට පස්සේ. හොඳ කල්පනාවෙන් ඒකට අවශ්‍ය විදියට ඒකට උත්තර සපයනවා තමයි. තමන් හිතනත් මේ වෙලාවේ ඉන්න හැටි ඉන්න ඕනේ කියලා තමන් හිතවෙන්නේ. අනෙක් කෙනෙක් කතා කරාටම තමන් කතා කරන්න යන්නේ නැහැ. අනිත් කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවට උත්තර දෙන්නේ නැහැ සමහර විට. තමන් නිහඬ වෙන්න ඕනේ. නිහඬ වෙනකොට අරයන්ට ඒකෙන් උත්තරේ හම්බෙන සමහර. එයා දන්නේ නිහඬ වෙන්නේ කියලා. දැන් අපි කියමු හොඳට සීනි ගන්නවා වගේ ඔබ ඇඳගෙන එනවා නේද? කවුරු කෙනෙක් ඉස්සරහට මහන් වෙනවා. එක හාමතු විදියට අහනවා කොහෙද යන්නේ කියලා නේද? තමන් උත්තර දෙන්න යන්නේ නැහැ. එයා උත්තරේ දැනගෙන අහන්නේ. ඇතැමිට අපිව කෝප කරන කමට අහන්නේ. ඒකවත් කමට අහන වෙලාවක් තියෙන නම් සමහර අය ඒක නිකන් අපට අපිව අපහසුතාවයට පත් කරන අහනවා කියලා. එතකොට තමන් එකට එක කියන්න දෙන්නේ නැද්ද යන්නේ කොහෙද කියලා එහෙම අපි එකට එක කියන්නේ නැහැ. අපි ඒවලේ හැඬව නැත්තම් ගොඩක් ඉනාවේ නැහැ. ඒක තමයි රෙස්පොන්ඩ් කරනවා කියන්නේ. දෙන්නතුනි මෙන්න මේ මට්ටමට අපේ හරයාවලත් ලොකු වෙනසක් වෙනවා. අපි මේ සතියේ ඉඳීම මත සති නිමිති තුළ ඉඳීම මත මුළු ලෝකයම තමන්ගේ වසඟයට තමන් ගන්නවා. තමන් එක් වටවලයකට ගන්නවා. ගන්න වෙන දෙයකට නෙවෙයි, තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි කරගන්න නෙවෙයි මේ කරන්නේ. වාඩු කරගන්න තමන් කරන දුකේ නිදහස් වෙන්නේ මේ දේ කරන්න තමයි. එන්න එන්නම තමන්ගේ ජීවිතයේ දිනුවා කෙලෙස් වල අඩුවක් මානසික දියුණුවේ වර්ධනයක් තමන් තමන් ජීවිතේ පේන ගන්න. මේක වේගෙන් ඇති වෙනවා. තමන් දක්වන කැපවීම මත තමන් වැඩිපුර සිහින් ඉන්න පවරට තමන්ට මේක ප්‍රතිඵල පේනවා. ප්‍රතිඵල පේන්න තියෙන තමන්ට සතුටක් ඇති වෙනවා. අන්නේ ප්‍රතිඵල නිසා සතුට දැනනකොට තව වේගෙන් ඉදිරියට ගැඹුරට මේක කරන්න ලබුණා දුක තනගන්න. ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව තමන්ට පේන ගන්නවා. පේන ගන්නකොට තමයි හරිය සතුටුයි. අනේ මම මේ රකින්න දහම් ප්‍රතිඵල තියෙනව නේද? මගේ ඉදර දැන් ඉස්සරහ මේ පීඩා නැහැ නේද? මම කරනລະ දැන් වාස්තාරක වෙනව නේද? මම අතුරුකන් අනිත් පැයට මේ සතුට දැනෙනව නේද? ඉස්සරට වඩා මට මගේ හොඳ මිතුරන් දැන් වාක් මට ඉන්නව නේද? ඉස්සර වගේ මම කියන දේකට වෙන කෙනෙක් අමනාප වෙන්නේ නැහැ. ඒක තමයි මෛත්‍රී සාරතේක කරන්නේ. වෙන දෙදැමඩ ඔගෙන්සකට මේ ඔතලෙ. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් කෙනෙක් හදාගන්න මෛත්‍රියෙන් තමයි දැන් ඒක කරන්නේ. මේ විදිහට තමන් කාලයක් ඉන්නකොට වෙන්න දුනේ තමන්ගේ මේ යහපත් චර්යාවේ ප්‍රතිඵල තමන්ට පේනවා. එන ගන්න ගන්න තවත් දුරටත් ඉදිරියට යනවා. මේ විශේෂයෙන් මේ සතිනිමෙත ගැන කතා කරගෙන ප්‍රයසත් මාත්‍යයේ ප්‍රශ්න වලට උත්තර එක්ක ඇත්තම සතිනිමෙත ගැන කියනම වැඩක් කාරණයක් ඒක වුරු කරන්න ඒ සතිනිමෙත ඉන්නවා නම් වෙන භාවනාවක් නතරක් තමයි. ඒකම තමයි සතිපත් ගන්න. ඇයි තමන් කරන හැම දෙයක්ම සිහියෙන් කරන්නේ? ඒ සිහියෙන් කරන ගමන් සමුදේ ධර්මයන් පස්සේ වේලෙක වැයදමාන් පස්සේ වේලෙක බලන එක විතරයි. එතකොට නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් දුස්නා වශයෙන් කිසිම දෙයක් තමන් ගන්නෙ නෑ. අත් හට ගන්න හැම අත්දැකීමක්ම කායික හෝ වේවා මානසික හෝ වේවා භෞතික හෝ වේවා ආධ්‍යාත්මික යම් කිසි අත්දැකීමක් ලැබුණා නම් ඒ කිසිවක් එක දිගට නොවෙනස්ව අඛණ්ඩව නිත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. ඒ දෙ හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවයක් එතනම නිරුද්ධ වෙන ලෝකයක් නේද තමන් මේ පරිහරණය කරන්නේ කියලා තමන් දකින. ඒකේ අවසානට ගියම දකින දේ තමයි ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් නාසයෙන් ගඳ සුවඳක් වින්දත් දිවෙන් රසයක් දැනුණත් ශරීරයෙන් පහසක් ලැබුණත් සිතට අරමුණක් ආවත් මොකද වෙලා තියෙන්නේ? ස්කන්ධ පංචකය හටගෙන තියෙනවා. ඒ ස්කන්ධ පංචකය හටගත්ත පෙර ප්‍රශ්නෝවේ එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. තමන් සම්පූර්ණ ප්‍රඥා ඉන්ද්‍රිය මත යකන කෙනෙක් වඩපත් කරනවා. එදාට තමයි තමන් ජීවිතේ ප්‍රඥාව අභිෂේක කරන්නේ. ප්‍රඥාව රජ කරනවා තමන් ජීවිතේ. කිසිදු බාහිර පුද්ගලයෙකුට දෙයකට විතරක් නෙවෙයි තමන්ගේ අභ්‍යන්තර සිතිවිලි ටික මතවත් තමන් යකෙන් නැති කෙනෙක් බවට තමන් නිදහස් කෙනෙක් නිවහල් කෙනෙක් වඩපත් වෙනවා. මෙන්න මේ ගමන යන තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයෙන් අපිට මඟ පෙන්වන්නේ. සතිපට්ඨාන සූත්‍රය මන්නමට එනකොට පේනවා නම් අපේ තවත් මොන වුණා වර්ධන වෙලා තියෙනකොට වුණා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා, සද්ධර්ම ශ්‍රවණය කළා, ශ්‍රද්ධාවේ ධනම ගැන ශ්‍රද්ධාව වැඩි කරගෙන, යෝනිසෝ මනසිකාරයෙන් සති සම්බඳන්නේ, ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන, ත්‍රිවිධ සුචරිතයෙන් පස්සේ තමයි සතර සතිපට්ඨාන මුණ ගැහෙන්නේ ඇත්තටම. බුදුහාමර දේශනා කරනවා සතර සතිපට්ඨානේ වඩන්න නිකම් බෑ. සතර සතිපට්ඨානේ වඩන්න නම් ත්‍රිවිධ සුචරිතය තියෙන්න ඕනේ. කාය සුචරිතය, වාචික සුචරිතය, මනෝ සුචරිතය කියන ත්‍රිවිධ සුචරිතය. Discipline in speech, behavior and mind. මේ තුනේ discipline එක තියෙනට ඕන. ඒ ත්‍රිවිධ සුචරිතය නිකන් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක. Discipline in senses කියන්නේ. ඇස් කන ආසාදී ඉන්ද්‍රිය ගැන නිතරම සිහියෙන් සංවේදී වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය නිකන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ යෝනිසෝමනසිකාරයත් එක්ක කියනවා. Wise consideration කියන එකයි. නිතර නොනින් ඉන්නට ඕන. අවධානයෙන් ඉන්නට ඕන. යෝනිසෝමනසිකාරයත් නිකන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇතිවන්නේ ශ්‍රද්ධාව, ධර්මයේ පිළිබඳ විශ්වාසය මත. ශ්‍රද්ධාවක් නිකන් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවක් ඇති වෙන නම් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්ම නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන. කල්‍යාණ මිත්‍රත්වය නිකන් ලැබෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර ලැබෙන එක අතින් සසර පින තියෙන්න ඕන. අනිත් පැත්තේ මේ ජීවිතයේ තමන්ගේ ළඟ ගුණාංග රාශියක් තියෙන්න ඕන. තමන්ගේ කය වචනේ සංවරයක් තියෙන්න ඕන. නැත්තම් හොඳ මිත්‍රයෙක් නැති වෙනවා. විශේෂයෙන්ම කටපරිස්සම් කරගන්න. අපි ගමයි ගොඩේ කියන නේද කටපරිස්සම් කරගෙන ඉන්නේ කියන්නේ. ඒක තමයි මිතුරන් ඇති කරගන්න මූලික මාතෘකාව. නැත්තම් ඉන්න මිතුරු ටිකක් නැති වෙලා යනවා අන්තිමට. අනිත් දේ තමයි පරිත්‍යාග සීලය වෙන්න ඕන. වාහ ලෝභ නම් තමයි හම්බෙන්නේ තියවම ලෝභ ටිකක් තමයි. හොඳ මිතුරන් අහිමි වෙන්නේ. පරිත්‍යාග සීලය වෙන නිතරම අනිත් කෙනෙකුට උදව්වක් කරන අපේක්ෂාවෙන් එන්නේ තමන් තියෙන දේ ඔක්කොම දන්දන කියන එක නෙමෙයි කියන්නේ. ඒකට සුදුසු මානසිකත්වයේ වෙන කෙනෙක් දන් දුන්නත් ඒකට සතුටු වෙන එක අගය කරන ඒක අනුමෝදන් වෙන මානසිකත්වයේ තමයි ඉන්නවා. ඇතැමිට ඔබට දැන දැන නැති වෙන්න පුළුවන්. වෙන කෙනෙක් දානයක් දුන්නත් අනේ කොච්චර හොඳයි මම අනුමෝදන් වෙන්නම් කියලා සාදු සාදු කියලා අනුමෝදන් කරනවා තමයි. ඒ කියන්නේ තමන් ගලනත් මේ පරිත්‍යාගශීලීත්වයේ තියෙන එක කියන්නේ. සමහරේ කරන්නේ මොකද්ද? තමන් දෙන්නේ නැත්නම් අවර දෙන්න ගියත් කියන එක වළක්වනවා. දැන් කොච්චර දෙන්න ඕනේ මොකටද කොච්චර දෙන්නේ එහෙම කියලා. කොහොමද වලක් ගන්න බෑ. ඉතින් අන්න එතෙන්දි තමයි අපි පරිස්සම් වෙන්න ඕන. අපේ ළඟ නිතර ඒ අනිත් අය දන් දෙන සිල්වන කෙනා දිහා බලන හැටි තමන් අඩුම වශයෙන් සතුටු වෙන මානසිකත්වයක් හරිනට ඕන. අනිත් දේ තමයි කෘතවේදීත්වය කියන එක. gratitude කියන එක. කැලමන සැලකීම කියන එක. ඉතින් මෙන්න මේ ගුණාංග වචනේ සංවර කර ගැනීම ඒ වගේම කලබුණ සැලකීම, දන් දීම, මෙන්න මේ කරුණු මෛත්‍රී සාගත බව, මෙන්න මේ කරුණු තියෙන කෙනාට තමයි සතර පිනත් එක්ක කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනකොට තමන් දක්ෂ වෙනට ඕන කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. එතෙන් තමයි තමන්ට බුද්ධිය තියෙනවා. තමන් මෙතන දක්ෂ නැති වුණොත් තමන්ගේ ආකල්ප වලට ගැළපෙන කෙනෙක් තමයි හොයාගෙන යන්නේ තමයි. තමන්ගේ ආකල්ප වලටම ගැළපෙන කෙනෙක් නෙවෙයි හොයාගෙන යන්න ඕන. යා ඇතුළු කිරීමෙන් අපිට කොච්චර යහපතක් වෙනවද? මෙලවට කරුණාවට යහපතක් වෙනවද? ඒ ඇතුළු කිරීමෙන් අපේ හිතේ තියෙන ලෝභ දේස මොහ කොයිතරම් අඩු වෙනවද කියන එක මතයි අපි යාළුවෙක් තීරණය කරනවා. අපි දැන් ඉන්න මට්ටමටම ගැළපෙන කෙනෙක් නම් ඉතින් තමන් ඉන්න මට්ටමේ තමයි ඉන්න වෙන්නේ හැමදාම. දිනවත් නැහැ. නිතරම තමන්ට වඩා ඉදිරියෙන් මඟ පෙන්වන යහළුවෙක් මෙතනේ තමන්ට දගෙන හරින්නට ඕන. ඒක වැදගත්. ඒ කල්ලාණ මිත්‍රාංශයේ දිනකොට එයා ඉතින් හොඳ දේවල් අසා දැනගන්නවා, ශ්‍රද්ධාව ඇති වෙනවා, යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤේ, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය ඇතුළත පස්සේ තමයි ඇත්තටම මේ කියන සතර සතිපට්ඨාන දෙන්න මුලගන්නේ. අන්නේ සතර සතිපට්ඨානයේ පාලිසු කිරීමේදී මුලින්ම අපි සඳහන් කළේ කාය කාමපස්සේ විහෙරති ආකාති සංජානෝ සතිමා විනේ ලෝකේ. කයේ කයම බලමින් වාසය කරනවා. ආකාපි ආතාපය කියන්නේ කෙලෙස් සමන වීර්යයෙන් යුක්තයි. නිතර තමගේ හිතේ එන ලෝභ දේශ ආදී කෙලෙස් යටපත් කරන අදහසින් තමයි සංකජාන නිතර නොවනින් සතිමා සිහියෙන් විනය ලෝකයේ අවිද්‍යා දෝමනස්සම් ලෝකයේ තියෙන දැඩි ඇල්මත් දොම්නස නැත්නම් අවනාපයත් දුරු කරන අදහසින් තමයි නිතරම දුරු කරන බලාපොරොත්තුෙන් ඇලීම ගැටීම අඩු කරන අදහසින් තමයි මේ හැමදේම කරන්නේ. මුලින් ඇලීම ගැටීම අඩු කරන එකෙන් පටන් ගන්න එයා අවසානයේ යනකොට මුලා වීමෙන්ම දුර වෙන මට්ටමකට පත් වෙනවා. ඒ සඳහා තමයි සතර සතිපට්ඨාන දේශනා කළේ. ඉතින් එකේ මූලික තේවර කායනපස්සනාව තමයි අපි උදේ සාකච්ඡා කළේ. අපිට පුළුවන් විදිහට ඒක වැඩුවා. කායනපස්සනාව සම්පූර්ණ වෙලා යනකොට පේනවා නම් කායනපස්සනාව ඉඳගෙනම කෙනෙකුට සම්පූර්ණයෙන්ම ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාදාවේ කරුණු අනිත්‍ය පරක් වශයෙන් විගෝඨම කරගෙන යන පුළුවන් කෙනෙකුට වන්න. කායනපස්සනාවේ කොටසෙන් සිත සමාධිමත් කරගත්තොත් කෙනෙක් ඒ මට්ටමේ ඉඳගෙනම ස්කන්ධ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. අස්කන්නාකාරී ආයතන අනිත්‍ය දුක වශයෙන් බලන්න පුළුවන්. නැත්තම් නාම රූප විඥාන අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. නැත්තම් ධාතු වශයෙන් බලන්න පුළුවන්. චක්ක ධාතු, රූප ධාතු, චක්ක විඥාන ධාතු, සෝත ධාතු, ඡන්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් එලිමන්ට්ස් වශයෙන් අනිත්‍ය මෙහි කරන්න පුළුවන්. මේ කුමන හෝ ක්‍රමයකට තමන්ට ඕන නම් ඍජුවම ඉදිරි පැත්තට යොමු වෙන්න පුළුවන්. එහෙම නැති කෙනාට වටනම් සාම්ප්‍රදායික විදියට අනුපිළිවෙලින් වේදන පස්සනකට යන්න පුළුවන්. දැන් කායානුපස්සනාව කොට සංවාදවලට සම්පූර්ණ කළේ නැතිනා ඊළඟට වේදනාසෝ වේදන පස්සේ විහෙති කියන මට්ටමට පත් වෙනවා. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. කායික වශයෙන් සැප වේදනාවක් ලැබෙනකොට සැප වේදනාවක් දැන් ලැබෙනවා කියන උදාහරණ. දුක්ඛම් වේදනං වේදියාමීති පජානාති. දුක් වේදනාවක් ලැබෙනකොට දැන් සමන්න තියෙන දුක් වේදනාවක් කියන ගමන් සමන් අවධානය යොමු වෙනවා. අදුක්ඛම සුඛම් වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛම් වේදනං වේදියාමීති පජානාති. උපේක්ෂා වේදනාවක් නම් දැනෙන එකක් සමන් ගන්න. වේදනාව ගැන වාස්තවදාන්නේ නැහැ. හැබැයි වේදනාව තමන්ගේ කරගන්නේ නැහැ. ඇයි තමන්ගේ කරගන්නේ නැත්තේ? දන්නව වේදනාව කියන එක ස්ථිර දෙයක් නෙවෙයි. ඒක ස්පර්ශය නිසා හටගත්තේ. ස්පර්ශයෙන් නිරුද්ධ වීම ඒක නිරුද්ධ වෙනවා කියලා දැනගන්න. දැන් මොයි කුටුවේ වාඩි වෙලා ඉන්නේ? දැන් පොඩි අමාරුවක් වගේ එනවා. ඒකේ තමන්ගේ කයත් ඒ ස්පර්ශයේ තියෙන නිසා හටගත්තේ. ඉරියව වෙනස් කරගන්න මේ වේදනාව නැති වෙනවා. එතකොට වේදනාවක් කියන එකක් එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒකත් හේතුඵල ධර්ම සිද්ධාන්තය මත තියෙන්නේ. හේතු ඇති කල්හි හටගෙන හේතු නැතිව නිරුද්ධ වෙනවා. ඒ වේදනාව තමයි ඒ වේදනාවක් නෙවෙයි. ස්පර්ශයෙන් හටගත්තු හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. ඒක තමන්ගේ කියලා ගන්නෙ නෑ. නැචකින් කිලෝපි උපාදේති. අත්ති වේදනාති වා පනස සතේ පතු පටිතං හෝති. වේදනාව කියලා දෙයක් කියනවා. නමුත් මේ වේදනාව පුද්ගලයකට ඇති දෙයක් නෙවෙයි කියලා ඔහොම මොනින් මෙනෙහි කරනවා. නමුත් ඒක දැන නැති ලෝකයා ශරීරයට හරි මනසට හරි කායිකව මානසික වේදනාවක් ආවට පස්සේ අනේ මට මේ වේදනාව එනවෝ කියන කෑගහන ලෝකෙක ඉන්නේ. එවැනි ලෝකෙක අපි මේ හේතුඵල ධර්ම දැකලා ස්පර්ශය නිසා වේදනාව හටගෙන ස්පර්ශයම නිරුද්ධ වෙන මේ අනාත්ම ස්වභාවයේ ක්‍රියාකාරීත්වයක් කියනක මේක දකිනවා. අපේ තමාගේ ශරීරයක බලන වගේම අනිත් කෙනාගේ ශරීරයේ වේදනාවක් විඳිනවා නම් ඒ විඳින්නේ මේ තත්ත්වයේ මත නේද කියන කෝ දකිනවා. දැකලා නැකකින් කිලෝකේ උපාදයේ කිසිවක් උපදිවන්නේ මේ වේදනාව තමන්ගේ කියලා ගන්නෑ. ඒ වේදනාව තමන්ගේ කරගන්නෑ. හැබැයි වේදනාව විඳින්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. රසය දැනෙනවා නම් රසය කියලා කියනවා. රූපයක් ලස්සන නම් ලස්සනයි කියලා කියනවා. සින්දුවක් ලස්සන නම් ලස්සනයි කියලා කියනවා. කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා නම් ආ ඔයා හොඳට ඇඳලා ඉන්නවා කියලා කියනවා. ඒ කිව්වට ඒ තුළ තමන් හිත බැසගෙන නැහැ. ඒක ඒ ඇතිවන මානසික ස්වභාවය, ඒ ඇතිවන සත්‍යයෙන්ම නිරුද්ධ වෙන දෙයක් බව තමන් දැකලායි කියන්නේ. බාහිර රූපය තුළ බැසගෙන නෙවෙයි කියන්නේ, ඒ මොහොතට හටගත්තු හේතු නිසා හටගත්තු ඒ අත්දැකීම එතරම් නිරුද්ධ වෙන දෙයක් හැටියට දකින්නේ මේක කරන්නේ. අපි කණ්ණාඩි ඉස්සරහට ගිහලා රූපේ ලස්සනයි කියලා දකිනවනේ. හැබැයි ඒ දකින්න රූපේ කවදාත් අල්ලන්නේ නැහැ. ඒක තමන්ගේ කරගන්නේ කණ්ණාඩියේ පේන රූපේ. හැබැයි අපි අවිද්‍යාව නිසා ඒ කණ්ණාඩි ඉස්සරහින් රූපයනේ මං හරි ලස්සනයි කියලා මාවන කල්ලාගෙන යනවනේ. නමුත් ධර්මයේ දන්න කෙනා ඒ කණ්ණාඩි රූපේ තරක් නෙවෙයි මේ පැත්තේ පේන තමන්වත් එහෙම ග්‍රහණය කරගන්නේ නැහැ. දන්න මේකත් මේ මොහොතේ මනසේ ස්වභාවයට මත ඇති වෙච්ච මේ ලක්ෂණක් කියන දෙයක්. බාහිර රූපේ නෙවෙයි මේ ලක්ෂණ තියෙන්නේ. ඇතැම්ද ඔබ වාක් ලක්ෂණය කියන කෙනෙක් වෙනත් කෙනෙක් කියන අනේ ආ ලක්ෂණ නෑ. එයා එක්ක ලක්ෂණ කියන්නේ මේ කැත කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔබට පේන ලක්ෂණය ඔබේ ලෝකේ ලක්ෂණ දෙයක්. ඒ කෙනෙක් කෙනාට ලක්ෂණ දෙයක් නෙවෙයි. කෙනේ තා ලක්ෂණ හෝ කැත හෝ කියන දේ බාහිර දෙයක් මත තියෙන දෙයක් නෙවෙයි ඇත්තටම. ඒ දෙය අපේ චේතනා මත ඒ මොහොත තමයි ඇති කරගන්නේ. ඔබ ඇදහැම් විට එක වෙලාවක කෙනෙකුගේ ලක්ෂණය කියලා කියන්න පුළුවන්. ඔබත් එක හිතවත් වෙනවා නම් හොඳ ලක්ෂණය කියලා කියන හිනාවලක් තියෙනවා. එයා ඒ විදිහට ඊළඟ දවසේ එතන එනකොට එන්නේ හැබැයි ඔබත් කමනා පෙළෙන්නේ. එදාට ඔබට ඒ ලක්ෂණ පේනවද? ඇතැම් දහන බලා ගන්නත් පුළුවන්. ඇතැම් ලක්ෂණ නැහැ කියනත් පුළුවන්. පින්නතුනි මෙන්න මේක තමයි ස්වභාවය. මේ කරුණ කියන්නේ මේ මේ ස්වභාවය කියන්නේ මේක ඔබට කියන දේ හිතන්න එපා නේ. සමහර දවස් කියන්න බෑ මේකක් කියලා කිව්වම අපි නැහැ කියලා ගැස්සලා දාන සමහර වෙලාවට. මේ කියන්නේ මේ ලෝක ස්වභාවය කියන්නේ. බුදුරජාණන් වහන්සේත් මේ සත්‍යංගේ කෙලෙස් වල ස්වභාවය මේ කියලා තියෙන්නේ. ඔබේ පුද්ගලික මේක අඩිවැඩිකම් තියෙනකොට ඒක හරි. ඒක හිම ඉන්නවා නම් හොඳයි ඔබ. බුදුහාඳුර බල කියන්නේ ගියත් දැන් මෙතන අසන්න මාතන් සන්ත කියන වැඩ කතා කරන්නේ. එතකොට අනිත්‍යයෙන් නම් කියන්නේ නැහැ. ඔයාට කතා කරන්නේ අනිත් කාටත් එකටයි කියන්නේ. එතකොට බික්කෝ කියන ආමන්ත්‍රණය කරන්නේ එතන මෙයා. ඇතැම්මිට ගිහියක් ඉන්නවා, අනතුරු සිදුමත් වෙන විසාකාවක් ඉන්නවා බික්කෝ කියන ආමන්ත්‍රණය කරන්නේ. ඒ කතා කරන විදිය. කෙලස් ගැන කියනකොට ඒ මානසික ස්වභාවය කියන්නේ. එතකොට අනෝඩියන්ස් එකෙන් කියන දෙයක් ගන්න අන්න බලන ආන්දරවට ලෝභය කියලා කිව්වා. ඒක ඇයි පොඩ්ඩක් වගේනකොට නෙවෙයි කියන්නේ. මේ අපේ කෙලස්වල ස්වභාවයට මේ කියන දේ. ඔව් ඒක තමයි ඇත්තම කියන්නේ. ඇත්තම මේ බුදුහාමෙන් කාලේ අන්න ඒකයි වැඩේ. බුදුහාඳුර බණ කියනකොට හැම දෙනෙක්ම හිතන්නේ අනේ මටම කියන බණක් කියලා. සීයක් හිටියත් එයා ධම්මදාස විදිහට ධම්මයන්ට කණ්ණාඩිය දාගෙන ඉන්නේ එයාට හිතෙන වෙන කෙනෙකුට කියපු දෙයක් නෙවෙයි මටම කියපු දෙයක් කියලා. හැබැයි දැන් අනිත් පැත්ත. ආඳුර මගේ අඩපාඩම් කියුවා කියන දෙයක් අමනාප වෙනත් උනත් සමහරක්. ඉස්සර බුදුහාමෙන් කාලේ අනිත් පැත්ත. අනේ මටම හැදෙන මේක කිව්වේ මගේ අඩපාඩුවක් නේද කිව්වේ මටම කියමු බණ දෙක කියලා හිතන්නේ. දැන් අද ඒක මොකද වෙන්නේ? අද අපි බණ අහන්න ගියොත් කාගේ හරි අඩපාඩුවක් කියනකොට අඩපාඩුව කියන දිහාගෙන අනිත් අය ඔක්කොම බලනවා. මේ අරියට කියන බණක් කියලා. දැන් මේ අනිත් පැත්තට දානවා අපි. බණ අහනකොට තා ඔයාට අද හොඳ බණක් ගන්න හඳුර කියන අනිත් එකට කියන්නේ. තමන්ට කියපු බණක් කියලා පිළිගන්න කැමති. ඉතින් මෙන්න මේ අපේ දේවලත් මේ සුළු කාරණා මේ අපි තේරුම් ගන්නට ඕන නැත්නම් අපිට වරදිනවා. ඒකෙන් ධර්මයේ වැරදි කෝණෙන් අල්ලගත්තොත් අර සර්පයාම නැත්නම් වගේ කියන්නේ. බුදුහාමර හරි ලස්සනට ඔබ කියනවා. සර්පයේ වැරදි දෙතෙන් අල්ලගත්තොත් සර්පය දස්ති ගන්න. ඒ වගේම ධර්මයක් වැරදි දෙතෙන් අල්ලගත්තොත් ඒ ධර්මයේ විසින්ම තමන්ම දුකට යගෙන යනවා කියන. තමන් වරදා ගන්න ඉඳ කියලා. අනේ තින්දි ඔය පරිස්සම් වෙනට ඕනේ කියන්නේ. මේ ධර්ම කියන එක අපි තාම දුර්ලභ ලබුදයක්. එනිසා අපේ මේ කෙලෙස් අඩු කරගන්නේ මේ ධර්ම තියෙන්නේ. ඉතින් ඒ අඩුපාඩු තේන්නට දෙන එකම තමයි පිළිතුර අපිට තියෙන වාසිය. නැත්නම් අපි කොහොමද දන්නේ අපි මේක අඩුපාඩු තියෙන්නේ? කෙනෙක් තමන්ගේ අඩුපාඩුවක් පෙන්වන දෙනවා නම් කොච්චර වාසියක්ද ඒකේ? දැන් රජ කාලේ රජවරුන්ගේ අඩුපාඩුකම් පෙන්වලා දෙන පඩේ දීලම කටිය කියනවා. ඔය ඇමතිවරු පුරෝහිත ඇමතිවරු කියන්නේ. ඒ පඩේ දීන රජතුමාගේ අඩුපාඩුකම් පෙන්වලා දෙන හිටිය පඬිවරු. ඉස්සර පඩේ දෙල හිටිය. නමුත් දැන් පඩේ දෙන්න ඕනේ නිකම් කටිය අපිට ඉන්නවා. අපි අඩුපාඩු පෙන්ලා දෙන කට්ටිය නිකම්ම ලැබිලා තියෙනවා. හැබැයි කවුරුනේ අඩුපාඩුවක් පෙන්ලා දුන්නත් මොකද වෙන්නේ අපිට? කේන් කියනවානේ. අපි තරහ වෙනවා සමහර අපි අඩුපාඩුවක් පෙන්ලා දුන්න කියලා. නමුත් පිටුනේ අපට සුළු හරි අඩුවක් අපේ කෙලෙසක් අපට පෙන්ල දුන්නොත් එහෙනම් අපිට ඒක හදාගන්න තියෙන ලොකුම අවස්ථාවක් ඒක. ඉතින් කල්යාණ මිත්‍රයන්ගෙන් කල්යාණ මිත්‍රව බොහෝ විට අපට අපි ගැන වර්ණනා කරන්න නැහැ පිටුනේ. නිදී නම්ම පාස්තරන් යම් පස්සේ වජ දර්ශනා නිග්ගයවාදී මේ දාලා දොනේ දෙකෙන් අපට නිග්‍රහ කරන අපි අනුපාඩු ගන්නට ඒ කරන්නේ කරුණාවෙන්. ඒක හරියට නිදානයක් පෙන්වලා දෙනවා වගේ කරන්නේ. අන්නේ නිසා ඔබට ආදරය කරන්නට වඩා ඔබට අවවාද කරන්නට දරු කරන්නා කියලා කියන්නේ. අපි ගැන වර්ණනා කරන්නයි කියන්නේ අපිට ඉගෙන ගන්න දෙයක් නෑ. අපි අඩුපාඩුකම් පෙන්වලා දෙනාගෙන තමයි ඒ හැම තැනම අපට සම්පත. ඒ වගේම අපි එක තැනකින් හදාගත්තොත් අපි හැම තැනම නිවැරදිවමත් පත් වෙනවා. ඒ වගේම අපි පෙන්වන නොදුන් නොතින් අපි හැම තැනදී මේ වගේ කර කර අනිත් තැනකින් බැනුම් ගන්න අපිට පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගේ අඩුපාඩුවක් පෙන්වලා දෙන්න කියලා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුවා. හැම දිනකටම නෙවෙයි. හොඳ කල්යාණ මිත්‍රයෙක් තමයි මුණ ගැහුනොත් එයාට ආරාධනා කරන්න මගේ අඩුපාඩුවක් දැක්කොත් මට පෙන්වලා දෙන්න කියලා. ඒක තමන් විශ්වාසෙද? ඉතින් ඒක හොඳ අවස්ථාවක්. පින්නතනේ වේදනාසු වේදන පස්සේ විහෙති කියන කාරණේ අපි සාකච්ඡා කරමු ඉතින්. සති නිමිත්ත තුල සිත තියාගෙන ඉන්න ගමන් තමන්ට සැප වේදනාවක් ලැබුණොත් සැප වේදනාවක ඉන්නේ කියලා තමන් දන්නවා. දුක් වේදනාවක් ලැබුණොත් දුක් වේදනාවක දන්නවා. අදුක්කම සුභ වේදනාවක් ලැබුණොත් ඒකත් තමන් දන්නවා. හැබැයි මේ කිසිම දෙයක් වේදනාව කියන පින්නතනේ බාහිරින් එන දේවල් නෙවෙයි. බාහිරින් එන දේකුත් නෙවෙයි. ඒ වගේම මේ දේ හේතු නිසා හටගත්තු මේ වේදනාව හේතු වලට අයිති නැහැ. දැන් කෝටුවකින් මට කෙනෙක් ගහන්න පුළුවන්. ඒ කෝටුවේ උපකාරයෙන් මගේ ශරීර වේදනාවක් ආවා. හැබැයි ඒ වේදනාව ඒ කෝටුවට අයිති නැහැ. කෙනෙක් මට බනින්න පුළුවන් බැනලා මගේ හිතරි දෙන්න පුළුවන්. හැබැයි බැනපු දෙයක්ටම පරමාර්ථය නොගත්තොතින් ඒ පුද්ගලයා හරිද නැහැ. සම්මුති සත්‍ය නොගත්තොත් එයා වැරදි කාරණේ හිරත් යන්නේ. නමුත් පරමාර්ථය නොගත්තොතින් එහෙම නිර්මාණය කරන්න බෑ. අනිත් දේ තමයි ඒ වේදනාව දැනෙන්නේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව. වේදනාව දැනෙච්ච ප්‍රමාණය නෙවෙයි. දැන් බලන්න ඔබේ කොණ්ඩේ කවුරුහරි අදින්න පුළුවන් නේද? බස් එක යද්දී හරි පාරේ යද්දී හරි. ඔබට ඇතැම්මද කේන්ති යනවනේ. ඇතැම්මදව පොලිසියට කියන්නත් පුළුවන්. හැබැයි පොඩි කාලේ ඔබේ දරුවා දුව වඩා ඔබ වඩාගෙන ඉන්නකොට දරුවෝ ওই වගේම කොණ්ඩෙන් ඇදලා ඉන්නේ. අර දරුවා තමන්ගේ කොණ්ඩෙන් අදිනකොට දරුවා තවත් ලංකරගෙන ඉන්න පුළුවන් ඔබනේ. නමුත් ඒ විදිහටම වෙනත් කෙනෙක් ඇද්දොත් මොකද වෙන්නේ? ඒ මනුස්සයට හිරයන්නත් වෙනවද? එනතුනි බලන්න මේ නිසායි වේදනාව කියන එක ඒ සැප හෝ දුක ඇත්තෙම ආවේ ඒ දේම නිසාම නෙවෙයි ඒ දේ ගැන තමන්ගේ තියෙන මානසිකත්වය අනුව මානසික ස්වභාවය ගන්න. ඒ නිසා වෙනතුනි මේ කාරණා ගැන හිතනකොට අපට තේරෙන ඇත්තෙම අපි මේ සැප දුක් විඳි බාහිර දෙයක් නිසා නෙවෙයි අපේ මනසේම ස්වභාවය අනුව අපේම තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට අනුව නේද අපි මේ දුක් විඳේ කියන එක අපට තේරුම් ගන්න ඕන. යම් කෙනෙක් ඔබට බනින්න පුළුවන් කාර්යයක් දෙනවා. ඔබේ හිත නිකන් කලකිරෙන්නත් පුළුවන්. ඔබ නාඳුනන කෙනෙක් බනිනවා ඔබට. ඔබ පාස් කරන් ටික දුරක් යනකොට කෙනෙක් කියනවා ඒක නට පිස්සුවේ කියලා. ඔබ ඇතැම්මෙන් ටික මුලින් දුක් වෙනවා විදිහට මට බැන කියලානේ. පස්සේ ඔබ hina වෙනවානේ. ආ 31 නේ කමන්නේ. බලන්න වෙනතන එහෙනම් මේ බැන නිසා දුක ආවේ. බැන නිසා නෙවෙයි දුක ආවේ. ඒ බැනම තමන් ගත්ත ප්‍රමාණයට තමයි ඒකේ තමන් දුක එන්නේ. ඒ නිසා මේ වේදනාව කියන දේවල් වෙනතන ඇත්තටම බාහිරින් එන දෙයක් නම් ඒ වගේම ඒකේ තියෙන ස්වභාවයෙන් හැම වෙලාවෙම එක විදිහකවත් ඒක එන්නේ නැහැ. ඔබට කෑමක් කන වෙලාවෙ රසක් එන්න පුළුවන්. උගාක් බඩගින්නේ ඉන්න වෙලාවේ කෑමක් දෙන්න පුළුවන් ඔබ හරියම රහයි කියලා එක කනවනේ. ඒ කෑමම කෙනෙක් ඔබට උගා බඩ පිළිච්ච වෙනත් කෙනෙක් දෙන්න පුළුවන්. එදාට කනකට එච්චර රහද එන්නේ. එදාට ඒ කෑම කෑවත් එච්චර ගහන්නේ. ඒ කෑම කෑවත් කෑම කනනේ කෑම එපා කියලාට බණිය දෙන්නද මම බඩ පිල්ලින මට කන්න බෑ කියලා. දෙනුතුනි බලන්නේ එකම දේෙන් ඒ ඇතිවෙච්ච වේදනාව අඛණ්ඩව එක විදිහට තියෙන දෙයක් නෙමෙයි. මානසිකත්වයේ අනුව ඒ සැප දුක් වේදනාවල අවස්ථා වෙනස් වෙන හැටි බලන්න. හේතුඵල ධම නිසා ස්පර්ශ නිසා හටගත්තු මේ වේදනාව ඒ ස්පර්ශයෙන් නිරුද්ධීමේ නිරුද්ධ වෙලා යනවා. ඒ වේදනාව ලැබෙන්නේ තමන්ගේ මානසිකත්වයේ අනුව ඒ මොහොතට හටගන්න හේතුඵල ධම අනුව නිසා ඒක දිගටම තියෙන දෙයක් නෙමෙයි. ඔබ බලන්න ඔබ මුලින් උපාධි සාතිකය ගත්ත දවස ඔබ මුල්ම පත්වීම ලිපිය ලැබුණු අවස්ථාව සතුට වෙන්නේ මුලින්ම රැකියාව සම්බන්ධ දවස මුලින්ම උපාධි සාතිකයේ උපාධිය සමත් කියලා ඔබට ලිපිය ආපු දවස සතුට වෙන්නේ ඒ ලිපියම මම ගන්නලා කියන බලනකොට ඒ සතුට තියෙනවද ගානක්වත් නැහැ පින්නතුනි මේක තමයි ස්වභාවයෙන් මේ දුක සැප මේ සතුට අසතුට වේදනා කියන ඒවා ඉස්තිරම තියෙන දේවල් නෙවෙයි. ඒ නිසා මේ වේදන පස්සනාව තුළින් අපිට කියන්නේ මෙන්න මේක. සැප වේදනාවක් වෙනකොට සැප වේදනාවක් කියලා හොඳට දැනවත් ඉන්නේ. දුක් වේදනාව වෙනකොට දුක් වේදනාව ගැන උපේක්ෂා වේදනාව උපේක්ෂා වේදනාව පිළිබඳව ඒ විතරක් නෙවෙයි. සාමිසං වා සුඛං වේදයාමිති පජානාති. සාමිස වූ සැප තියෙනවා. සාමිත කියලා කියන්නේ මේ ලෝකයේ තුල පංචකාමයේ තුල ඉඳගෙන විඳින සැපතිය. සාමිත සම්මා දුක්ඛං. ඒ ලෝකයේ තුල කාමක ලෝකයේ තුල ඉඳගෙන විඳින දුක් තියෙනවා. නිරාමිත සම්මා සුඛං. නිරාමිතව. ඒ කියන්නේ කාමයට නැඹුරු නොවි, ඒ කියන්නේ භාවනා කරනකොට එන සෝය. Taman දානයක් දීලා විඳින සෝය. සීල සමාදන් වෙලා දවස ගත කරාට පස්සේ තියෙන සෝය. ඒවට කියන්නේ සාමි සම්මාසකම් කියලා. නිරන් සම්මාසකම් කියලා. ඒව යම් කිසි දෙයක් අත්පත් කරගෙන ඉන්න සෝයක් නෙවෙයි. කෙලෙස් අඩු කිරීමෙන් ඉන්න සෝය. නිරන් සම්මා දුක්ඛං වේදනං වේදයාමිති පජානාති. නිරන් දුකුත් තියෙන ඒවා. මොනවද? අපි භාවනා කරන්න ගියට ටිකක්ලා වාඩි වෙනවා. කයින් ටිකක් අමාරුයි. ටිකක් බඩගිනිත් වෙනවා. ඉතින් අමාරුයි මෙල දරාගෙන ඉන්නවා. ඒකට කියන්නේ නිරාමිසං වා දුක්ඛං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදියාමිති පජානාති. අර කාමක ලෝකයේ ස්පර්ශ නොකර වෙන්නේ නැ දුක් වේදනාවට එන්න වෙනවා. ඒවත් ඒ වේදනාවේ ස්වභාවයම තේරුම් ගන්න. සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසු මේ ලෝකයේ තුල ඉඳගෙන ඉඳින උපේක්ෂා සාගත දේවල් තියෙනවා. සාමාන්‍ය අපේ අස්තනාකාරී ඉන්ද්‍රිය විවෘත කළා සාමාන්‍ය කාමක ලෝකේ ඉන්න වෙලාවේදී මධ්‍යස්ථ වෙනවලු තියෙනවා. ඒ වගේම තමන් ආධ්‍යාත්මික වෙන්න ගමන් භාවනා කරනකොට සිල සමාදන් වෙලා ඉන්නකොට සක්මන් භාවනා කරනකොට දන් දීලා යන වෙලාවේදී තමන්ට මධ්‍යස්ථ වෙන්න වෙලාවලු තියෙනවා. ඒ හැම වෙලාවෙම තමන්ට තියෙන සැප දුක් ආදී වේදනා ගැන තමන් තීපත් කරනවා. වේදනාව ගැන වර්තමානයේ තුල සති නිමිති ඉඳගෙන වේදනාව බලනවා. තමන්ට ලැබෙන වේදනා අනිත්‍යකත් ඒ වගේ වේදනා ඇති වෙන බව දන්නවා. මේ වේදනා ස්පර්ශ නිසා හේතු නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධෙමින් නිරුද්ධ වෙන අනිත්‍ය වූ අනාත්ම වූ සලයිත වේදනා කියන එක දකිනවා. නැචකින්ති ලෝකී උපාදීයේ කිසිදු වේදනාවක් තමන්ගේ කියලා ගන්නෙ ඒ වේදනාව තුළින් තෘප්තිමත් වෙන තමයි යන්නේ. ඇයි ඒ? ඒ වේදනාවේ එකකින් සතුටට පත්වනවා තියෙනවා. සැප වේදනාවක් ලැබෙනකොට ඔබ උඩ පැනල සතුටුනවා තියෙනවා. අඩියක් නම් උඩ පැන සතුට වෙනකොට දුක් වෙනකොටත් ඒ වගේම අඩියක් උඩ පනින වෙනවා. අඬනකොට. ඒ නිසා ඇහැට රූපයන් දැකලා කනට ශබ්දයන් අහලා ඔබ අවිද්‍යා සාගතව සතුට වෙනවා කියන්නේ ඒ වගේම ඔබ අකමැති රූපයක් එනකොට ඒ පමණටම ඔබ දුක් වෙනවා. හැබැයි සිහියෙන් සතුටු වෙන කම නැහැ. ඒ කියන්නේ පිටාරයක් දැකලා සතුටු වෙන කම නැහැ. කාටම ආන්සේලා ලස්සන දියරේ දැකලා කුරුල්ලන්ගේ ලස්සන හඬවල් අහලා ලස්සන වනාන්තර දැකලා සතුටු වෙනවා කියනවා. ඒ අර ඊටාම සිහියෙන් වලින් සතුටු වෙන ස්වභාවය. බුදුහාමුදුරු දේශනා කරනවා නතේ ආමා යාන චිත්තානි ලෝකේ සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨාන්තේ චිත්‍රානි නතේව ලෝකේ කියලා සඳහන් කරනවා ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ කාමය කියන්නේ පුද්ගලයන්ගේ සිතිවිල දැති වෙන රාගයද ලස්සන කෙනෙක් හිටියද ඒක කාමයක් වෙන්නේ නැහැ කාමයේ තමන්ගේ මනසින් හදාගන්න දෙයක්. ලස්සන රූපයක් තියෙන්න පුළුවන්. ඒ රූපයේ දැස බලල කෙනෙක් වුණනම් සුගතිගාමී වෙන්නත් පුළුවන්. අනේ මේ හොඳට පින් කරපු කෙනෙක් මාත් ඒ වගේම පින්කම් කරන්න ඕන. අනේ මේ කරපු කෙනා පින්කම් කළා මේ ලස්සන වෙලෙ ඉන්නේ. මාත් ඒ කරපු කෙනාගේ පින්කම් ටික මාත් අනුමෝදන් වෙනවා කියලා හොන සුගතිගාමීවන්ට පුළුවන්. ඒ ලස්සනටම රූපයේ තියෙන කෙනාට රාගය ඇති කරගෙන ඒක තුලින් තමන් හිත පිළිවාගෙන කෙලෙස් නිසා දුගතිගාම වෙන පුළුවන් කෙනෙක්. එතකොට ඒ රාගයෙන් හෝ පරිත්‍යාග සිලිප්පේ අර බාහිර රූපෙන් අපදයක් නෙවෙයි. බාහිර රූපේ ඇසුරු කරගෙන තමන්ගේ සංයෝජන වලට හිත වූ මනසෙන් ඒ කෙලෙස් ඇති කරගත්ත නිසා බාහිර රූපේ කෙලෙස් ආවනේ. වේදනාව පිළිබඳව කිනුතුන් මේ වගේ නෝනින් දැකලා වේදනාවේ අනිත්‍යතාවය දැකලා යාවගේ සංකප්පය. එතකොට එක පැත්තකින් කය ගැන අවධානයෙන් ඉන්නවා. ආසංග ප්‍රසාදය ගැන, සතර ඉරියව්ව ගැන, ධාතු මනසිකාරය ගැන, තමන් කරන කටයුතු ගැන, ශරීරයේ තියෙන කොටස් ගැන. ඒව තමන්ට දැන් මේව තමයි සීකරන්න තියෙන දේවල්. තමන් රාජේ හරිය කටයුතු ඉගෙනින් පරිචියවන කරන හැම අවස්ථාවකදීම තමන්ට මේවා තමයි දැන් මතක් වෙනවා. ඇයි තමන් ඉක්මනටම මේ ට්‍රැක් එකට එනවා? ආපු ගමන් තමන්ට මානසික සතුටක් නේද? අපි ඇතැම් විට පන්තියකට ගියත්, ඉස්කෝලේ ගියත්, වැඩක් කරන්න ගියත්, වැඩේ කරලා ඉච්ච ගමන් යාළුවෙක් හම් වෙන ගියොත්, මගේ යාළුවෙක් කෙනා ගියා හම් වෙනවා නේ. ඒ නිසා ලංකාවේ පොන්ඩ් එකක් හරි මාළු බැංකියක් හරි දෙනන් එතෙන් යනවා අපි. සතුට වෙන දෙන්නේ යන්නේ. අන්න ඒ වගේ තමයි අපිට දැන් පොන්ඩ් එකක් තියෙනවා, පාක් එකක් තියෙනවා, හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. කවුද ඒ? ඒ තමයි මේ සතර සතිපට්ඨානය. වැඩ කරනකොට ඒ වැඩ ටික හොඳට කරනවා, එතනත් සිහියෙන් ඒ ටික කරනවා. කල ඉවරචනම අය මේ පොන්ඩ් එකට ඇවිල්ලා බලාගෙන ඉන්න මාළු ටැංකිය බලාගෙන ඉන්නවා වගේ. තමන් මේ සිහියෙන් ඕනේ මේ කටයුතු ගැන තමන් සතර නිමෙත පිළිවාගෙන ඉන්නත් තියෙනවා. දැන් ඔබේ සතර වෙලා තියෙන මේ ධර්මයත් එක්ක ජීවත් වීම. ඇයි එකට හේතුව මේ දහමත් එක්ක මේ සතියෙන් ඉන්න හැම මොහොතකම අපේ බුදුරජාණන් වහන්සේගේ සේවනයේ ඉන්නේ. ඒ මොහොත තුළ අපිව බාහිර කෙනෙකුට පාලනය කරන්න බෑ. බාහිර රූපයක් වෙනස් කළොත් අඩු ගානේ අපේ ශරීරයේ වේදනාවකින් වත් තමන් ඒ වෙලාවේ දුකටපත් වෙන්නේ. තමන් නිර්බුද්ධලව නැත්තම් පුද්ගලයකට බාධා නැතර මේ වේදනා ආදී දේවල් ගැන ශාරීරික ස්වභාවයන් ගැන තමන් දකිනවා. වෙනද මගේ කකුල රිදෙනවා, හත රිදෙනවා, හිසේ රදෙයි, දත්යක් කොමයි කියන හිතේනේ. දැන් මේ එකම තමන් ඕනේ මෙනේ කළා. ඒව තමන්ගේ කරනවගෙන පුද්ගලයකට අයිති නොවෙන මේ හේතුඵල ධර්මයෙන් එන ක්‍රියාකාරීත්වයකට වගකීම පවරලා තමන් පැත්තකට වෙලා බලන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට චිත්තේ චිත්තානපස්සේ විහෙරති. චිතේ සිත අනුව බලමින් ඉන්නවා. චිතේ සිත අනුව බලනවා කියන්නේ මොකද්ද? තමන්ගේ විඥානය මේ මොහොතේ හිත තමන් බලනවා. සරාගම් වාචිත්තං සරාගම් චිත්තං පජානාති. විතරාගම් වාචිත්තං විතරාගම් චිත්තං පජානාති. තමන්ගේ හිතේ මේ නෑ රාගයක් තියෙනවා නම් තමන් දන්න මේ නෑ රාග හිතක් තියෙන ඉන්නේ. හැබැයි තමන් ඒකත් එක්ක ස්ට්‍රගල් කරන්න යන්නේ නැහැ. සටන් කරන්න යන්නේ නැහැ තියෙන විදිහටම තමන් බලනවා. ඊළඟට විතරාගම් වාචිත්තං චිත්තං විතරාගම් චිත්තං පජානාති. මේ වෙලාවේ තමන්ගේ හිතේ රාගයක් නැත්නම් තමන්ගේ හිතේ මේක රාගයක් නැහැ කියලා දැනගන්න. සදෝ සම්මාචිත්තං සදෝ සංචිත්තං පජානාති. මේ නම් ආර්ථික යමනාපයක් තියෙන ධන දැන පොඩක් අමනාපයක් තියෙනවහලත් එක්ක නේද කියලා දැනගන්න. වීදෝ සම්මාචිත්තං වීදෝ සංචිත්තං පජානාති. දැන් මේ වෙලාවේ සමන්ගේ හිතේ කවුරුත් ගැන අමනාපයක් නැත්නම් ඒකත් ගන්න. ඒරණ කවුරුත් එක්කත් අමනාපයක් නැහැ. සමෝහන් වාචිකා සමෝහන් චිත්තන් පදනාදී. මෝහසයික සිතුවිල්ලක් තියෙනකොට දන කොහොමද ගන්නෙ? තමන් දැන් මුලා වෙලා ඉන්නේ කියලා දන්නේ කොහොමද? කවුරු හරි බැනපු දෙයක් හරි එක දෙයක් හරි රූපයක් දෙකම හිතේ මාවාගෙන ඉන්නවනම් ඒකත් ගන්න තමයි මොහෙන් ඉන්නේ කියන්නේ. එහෙනම්කෝ තමට දැනෙන්නේ වෙන එකක් ඉතන නැහැ හැම වෙලාවෙම මොහෙන්ම තමයි ඉන්නේ. මොහෙන් ඉන්න බවෙන් ඉන්නා විතරක්මද වෙන්නේ අපිට. ඇයි හිතේ මේන දේවල් ඔක්කොම රූපත් එක්ක මැජික් බලනවා වගේ බලවල ඉන්නේ. දැනපුවයි ආසකරපුවයි උදාකරපු කට්ටියයි ඔක්කොමයි මේව බල බල ඒකට දාලා රූප ටික නිර්මාණය කරගෙන අපි ඉන්නේ. ඒ කියන්නේ මොහෙන් ඉන්න එක කියලා. ඒ සිටින රටනව අපි රූප නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ රූපකය අධිවචන සංකල්පයක මේක පැතිලෙන අනිත් එකට නාමකය පටික සංකල්පයක් යනවා. නාමකය පටික සංකල්පයක් යනවා කියන්නේ චිත්තේ යන අරමුණු ඔයාලගෙන බාහිර ලෝකයේ රූප සංදාලිය තුළ හිටබැස ගන්නවා. පටික සංකල්පයෙන් ආපු රූප වේදනාදී පංච විඥානයෙන් ආපු දේවල් පිළිබඳව නාමකය පැත්තට අධිවචන චිත්ත පැත්තට යනවා. මේ දෙපැත්තට දෝරණය වීම තමයි අපි සාමාන්‍ය දේ. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන මේ නාම රූප දෙකෙම මිදෙන්නේ. ඊයම්ක ශ්‍රේලංක ඔබට ගෙදර මතක් වෙන්න පුළුවන්. වාහනේ මතක් වෙන්න පුළුවන්. අම්මා මතක් වෙන්න පුළුවන්. තාත්තා මතක් වෙන්න පුළුවන්. ඒ කුමන මතක් වුණත් මේ මතක් වුණත් ඔබ දැනගන්න ඕන දැන් කියන දේ නෙමෙයි මතක් කරන්නේ. තමන්ගේ අතීත අත්දැකීම් වලට අනුව ඒ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව තමන්ගේ වර්තමාන මන ආයතනයේ ඒ අතීත අත්දැකීමේ දින සංඥා වේදනා දෙක මෙනෙහි කිරීමක් දැන්නේ කරන්නේ කියලා තේරුම් ගන්න දක්ෂනෝතින් තමන්ට තාත්තා මතක් කරගන්න පුළුවන්. හැබැයි ඒ තාත්තා පිළිබඳව අවිද්‍යාවෙන් බලන්නේ නැහැ. අවිද්‍යාවෙන් බලලා රාග දේශ ඇති කරගන්නේ. මෙන්න මේ මට්ටමට අපේ හදා ගන්නට ඕන. එතකොට ඒ මොහොතේ තියෙන හිත රාග සහිත හිතක් නම් රාග සහිත රාග නැත්නම් රාග නැහැ කියන එක, ද්වේෂ සහිත නම් ද්වේෂ සහිතව, ද්වේෂයක් නැත්නම් නැහැ කියන එක, මොහයක් තියෙනවා නම් මොහයක් තියෙන බව, මොහයක් නැත්නම් දැන් මගේ හිතේ අමෝහං වා චිත්තං අමෝහං චිත්තං ප්‍රජානාති, වීත මොහං වා චිත්තං ප්‍රජානාති. දැන් මොන වාහනේ මතක් වෙනකොටම දන්න දැන් තියෙන වාහනේ නෙමෙයි මතක් වෙන්නේ, කලින් දැකපු වාහනේ තමයි දැන් මේ තියෙන්නේ මතක් වෙන්නේ කියලා. දැන් මතක් වෙනකොට වාහනේ පාක් කරපුවා වගේ මතක් වෙන්නේ නේද දැන්? ඇත්තටම දැන් එතනින් කවර හරි වාහනේ ටෝකලා යන්න පුළුවන් සමහරවිට. නමුත් අපිට දැන් මතකයේ එන්නේ අර අන්තිමට වාහනේ නවත්තපු තැන. ඒක තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ ආය අධ්‍යයනයක් කරනවා ටෝකලා කියලා හරි මොකක් හරි. ඊට පස්සේ අලුත් එක ආයි මේ අපි රිනියු කරගන්න කේස් එක අප්ඩේට් කරගන්නවා. දැන් ගෙදර තමන් ගෙදර ලංකාවේ තියෙන ගෙදරට නම් යන්න කලින් කිව්වා තින් අම්මා පුතේ ගෙදර ඉස්සරහා තියෙන අපතන් ගහනක් ලැබුවා කියලා. දැන් ගන්න දැන් අප්ඩේට් කරගත්ත කෙනෙක්ට ගෙදර යනකොට දැන් අපගොරම් ගන්නවා බලන්න තමයි යන්නේ. හැබැයි අම්මා නොකිය රවටන් ගහ කැපුවා කියලා නොකිය කපාර ගෙදර ගියොත් මොකද වෙන්නේ? ගෙදර යනකොටම රවටන් ගහ ඉස්සරහා නැහැ. දවස්සම කෑ ගන්න මොකද රවටන් ගහට කලේ කියලා. දැන් ඔබ යන්නේ යන ගෙදර තියෙන රවටන් ගහ බලන්න යන්නේ. කලින්ම අප්ඩේට් කරගෙන ගියොත් හරි. පින්නතුනේ මේක තමයි ඇත්තටම අපේ ජීවිතේ. අපි නිතරම මේ අතීත අත්දැකීම් ටිකත් එක්කම ඉන්නේ. දැන් අම්මා ගෙදර යනකොට හැමදාම අම්මා කොණ්ඩේ කපලිනත් පුළුවන්ද? ගෙදර යනකොටම දන්නේ නැතුව නම් ගියේ ගියන් පස්සේ අම්මා මොකද මේ කොණ්ඩේට උනේ කියලා හිතපත්. අම්මා ගියා පුතේ මං කොණ්ඩේ ළමයට දන් දුන්න කියලා. පිළිකාවක් ඇවිදලා ළමයට දන් දුන්න කියලා කියනත් පුළුවන්. ඒක කලින්ම බහර දෙනවත් හරි නැත්නම් ඔබ නිතරම හිතාගෙන ඉන්නේ අම්මා දිගට කොණ්ඩේ ඇතුවා ඉන්නේ කියලා. මේක තමයි පෙන්වන ස්වභාවය ජීවිතේ. එතකොට මෙන්න මේ මෝහයෙන් මිදෙන්න නම් පින්තුනේ අපේ සිතේ තියෙන ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒ මොහොතේ මේ සිතේ තියෙන ස්වභාවය ඒ මට්ටමින්ම අපි තේරුම් ගන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි හිත සමාධිමත් වෙලා තිනකොට ඒ සමාධිමත් වෙච්ච හිතේ කියන එක එකක් තමන් දන්නවා. දැන් මගේ හිත උගත් tempat. දැන් සමාධිමත්ද තියෙන්නේ. දැන් තමන් දන්නවා අද ටිකක් වැඩක් වැඩිපුර කළා, ටිකක් අකමැති දේවල් දැක්කා. අද නම් ටිකක් හැලමිලා වගේ අද නම් හිත සමාධිමත් කරගන්න අමාරුයි කියලා තමන් දන්නවා. මෙන්න මේ විදිහට ඒ සිතේ තියෙන ස්වභාවය අනුව වර්තමාන හිත තියෙන කොහොමද කියලා තමන් හිතගෙන හරියට කණ්ණාඩියෙන් බලනවා වගේ තමම බලන තමන්ගෙන. අනිත් කෙනා කියන බලම ඔබ හුඟා හොඳ කෙනෙක් කියලා තමන් දන්න තමන් හිතේ මෙලා මොන කෙලෙසක් තියෙන්නේ කියලා. අනිත් කෙනා තමන්ට හොඳ කිව්වත් එකයි නැති වුණත් එකයි තමන් තමයි තමන් ගැන රගමන කරගන්නේ. එතකොට තමන්ට අනිත් කෙනා හොඳ කිව්වත් එකයි නැහැ හොඳ නොකිව්වත් එකයි. අනිත් කෙනා තමන්ට බැන්නත් තමන් දන්නවා තමන් ඒක හොඳට දැන් සමාධිමත් වෙලා කියන්නේ. දැන් හිතේ කවුරුත් ගැනවත් තමනාපයක් නැහැ. කිසිම දෙයක් ගැන තමන්ට රාගයක් නැහැ කියලා තමන් දන්නවා නම් අනිත් කෙනා ගැන බැලල යනත් පුළුවන් තමන්ට. තමන්ට ඒක අදාළ නැහැ කියලා. තේනතුනේ මෙන්න මේ හිත ගැන බලන්නේ ඇයි අපි එකාතකින් තමන්ට සිත පිහිටුවා ගන්න, සිය පිහිටුවා ගන්නට උපකරණයක් විදියට අනිත් පැත්තේ මොකද්ද? අකුසල සිතුවිල්ලක් කියන වෙලාවක නම් අපි ඒක දැක්කොත් දැක්කට පස්සේ දිගට මේක හිතේ තියෙන්නේ නැතිවෙන්න බෑ අපට. දැන් කවුරු ඔබට කිව්වද දැන් ඔයා කේන්ද්‍ර කියලා නේද ඉන්නේ කියලා? පරිදුව තමයි ලැජ්ජා තමයි නැන්නේ. ඉක්මනටම තමගේ මෝඩ එක වෙනස් කරන එක නැත්නම් කේන්ද්‍ර නොගිය කෙනෙක්ට වෙනඳ ගන්න ඊට පස්සේ. අන්න ඒ වගේ තමයි වෙන කෙනෙක් කියනෝනේ තමන්ම තමන්ට කියනවා දැන් ඔයා කේන්ද්‍ර කියලා නේද ඉන්නේ? දැන් ඔයා රාගයෙන් නේද ඉන්නේ? දැන් ඔයා මොහෙන් නේද ඉන්නේ කියලා තමන්ම තමන්ට කියනවා. කියනකොට තමන්ගේ වැඩි වෙලා කිය අකුසල සිතිවිලි ඉන්න බැරි වෙනවා. හැබැයි ඒක තමන් ඕනකම යටපත් කරන්න යන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඕනකම යටපත් කරන වෙලාවක් තියෙන ඒ තමයි ධම්මානුපස්සනාදී කරන්නේ. මෙතෙන්දි කරන්නේ සිතෙහි සිත අනුව බලනවා. ඒ සිත ගැන බලන මේ තමන්ගේ හිතක් නෙවෙයි. මේක නාම රූප නිසා හටගත්ත මේ සිත නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියන එක දන්නවා. ඒ සිතවත් තමන්ගේ හිත කියලා තමන් ගන්නෑ. තමන් නිකන් ඔබ්සර්ව් කෙනෙක් වගේ පිටින් බලන් ඉන්න කෙනෙක් වගේ තමයි මේ දිහා බලන්නේ. අනිත් පැත්තට සිටි අනිත්‍යතාවයේ සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා සඳහන් කරන මේ හිත එකට දිගට යන එකක් නෙවෙයි. ඉක්මනින්ම ඒක ලහු පරිවර්තන කියන ඉක්මනටම වෙනස් වෙන එකක් විදිහට කියන්නේ. හිතේ සමහරම එක හිතක් එක දිගටම තියෙන්නේ හැම මොහොතෙම ඒ සිත් හටගෙන නිරුද්ධ වීමේ ස්වභාවයෙන්ද හිතේ චිත්තානපස්සනා කියන්නේ මේකයි. මේ අවබෝධයන් සමගම නැතකින් ලෝකේ උපාදීයේ තමන් කිසිවක් උපදී වශයෙන් ගන්නෑ. මේක තමයි චිත්තානපස්සනාව කියලා කියන්නේ. ඊළඟ කොටස පින්නතුනේ ධම්මේසු ධම්මානපස්සේ විහෙරති. මේ සතර කමඨහන් වලින් වැදගත් මාස්පා දැන් මෙතෙන්ට එන්නේ. මේක තමයි ගැඹුරු ආසතාව. දැන් මේ ධර්මාවේ පින්නතුන ටිකෙන් ටික අපි ඉදිරියට තේරුම් ගන්න උත්සාහ කළා. සතර සතිපට්ඨානය මේ සම්බුද්ධ ශාසනයේ තියෙන දේශනා තුළින් අතිශය වැදගත්, අතිශය ගැඹීර බුදුරජාණන් වහන්සේගේ අතිශය සම්භාවනීයත්වයට ඇගීමට ලක් වෙච්ච භාවනා අරමුණයි සූත්‍රයයි අප මේ සාකච්ඡා කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකායන විතරයන් මඟෝ සත්තාන විසුද්ධියා සත්‍යයන්ගේ පිරිසිදු භාවය සඳහා සෝක පරිද්දවන සමති ක්‍රමාය සෝක වැළපීම් දුරු කිරීමට දුක් දෝමනස්සන සංගමාය දුක් දෝමනස් ඉක්මවීමට ඥාය සදිගමාය ඥානි ලබා ගැනීමට නිබ්බානස සත්‍ය ක්‍රියාය නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම ප්‍රතිපදා විදියට බුදුහාම දේශනා කළේ යදිදම් චත්තාරෝ සතිපට්ඨාන කියලා. මෙන්න මේ සතර සතිපට්ඨානය කියන එක. Dear friends in Dhamma, here we are talking about mindfulness in Buddhism. Buddha explains that the importance of practicing mindfulness. Buddhism explains mindfulness, mindful meditation, and the path that leads to mindful meditation. These three of them are very important. Mindfulness means the contemplation of body, consciousness, feelings and mental formations. Mindful meditation means reflecting on impermanence of body and mind. Even though we have a physical body, it is impermanent. Our mind also is impermanent. They arise at the moment, they immediately cease. That is the nature of our body and mind. But we usually think that my body is permanent, my mind is permanent. That is the thing that we think, but they are impermanent. And not only that, Buddha explains the path that leads to achieve the mindful meditation, the eightfold path: Sammāditti, right understanding; Sammāsankappa, right thoughts or right intention; Sammāvācā, right speech; Sammākammanta, right action; Sammāājīva, right livelihood; Sammāvāyāma, right effort, right mindfulness and right concentration. This is the path that Buddha explains to leads to mindful meditation. These three of them are very important, and mindfulness is highly appreciated in Buddhism. Buddha says, practicing mindfulness is the only path to liberation. Practicing mindfulness is the only path for the purification of beings. Practicing mindfulness is the only path for getting rid of sorrow and lamentation. Practicing mindfulness is the only path for destruction of grief and pain. Practicing mindfulness is the only path for gaining knowledge and understanding. Finally, Buddha says, practicing mindfulness is the only path for the gaining or attaining enlightenment. Therefore, practicing mindfulness is very important, that if we want to overcome suffering, sorrow and lamentation, Buddhism has explained the importance of practicing mindfulness. But when we see the world, mostly ordinary people say that when we practice mindfulness, they say us, forget your past and forget your future. But Buddhism never says us to forget our past or future. When we develop our mindfulness, our memory gradually increases. Memory is not the fault. What is the fault? The reason of suffering is that ignorance or delusion. When we think something which happened in the past, for example, if somebody has blamed you, as soon as you remember that incident, what happens to you? You may get angry. What is the reason? When you remember that incident, suddenly your mind goes to past. Not only your mind goes to past, but you live in the past experience. You think that still that person is blaming you, but that person has forgotten everything. When you remember that incident with ignorance, actually that person has blamed you once. As soon as you remember that incident, you are again blamed by yourself, by your ignorance. If we can overcome this ignorance, actually we are able to overcome suffering. That is the path that Buddha explained to overcome suffering. For that we have to practice mindfulness, keeping our attention in the present moment, in our body and mind. And also we should reflect on impermanence. Every moment, our mental thoughts and phenomena arise together, they immediately cease at the moment. If we can understand this reality, whatever we experience, whatever we remain, whatever we remember, it means at the moment we create some thoughts in our mind, that those phenomena arise at the moment, they are not permanent. every moment we create our thoughts in according to our present mental condition. For example, now when you look at me, sometimes you may be happy with me just now, but after a minute, if I blame you, what happens to you? Suddenly your mind changes. Then according to your mind, the mental condition, your senses change immediately. Then when you look at me, you are not happy more. You are unhappy. What is the reason? I am same here. But according to your mental condition, your senses, your spheres change. And according to your spheres, you get angry. This is the nature of our ignorance. If we can understand this reality, we reflect on impermanence. Every moment, my mind changes. According to my mind, these senses change. According to my senses, these external objects change. But they are impermanent. They are not permanent. Every moment, these experiences, my senses at the moment, they arise at the moment, and according to my senses, the forms arise outside, but they are impermanent. They arise together with the conditions. They immediately cease at the moment when conditions cease. If we have this understanding, actually we can make a balanced mind, unshakable mind. That is the path that Buddha explained in his teachings. Especially Buddhist teachings can be divided into two, that some teachings belong to heavenly path, how we receive a blissful life hereafter. In the mundane level, Buddha explained how we receive a blissful life hereafter. It belongs to the mundane level. But when Buddha explains the supramundane level, he explains the absolute truth in the supramundane level. There Buddha explains the path how we attain the enlightenment, how we overcome suffering completely. Reducing or overcoming suffering completely depends on our wisdom, understanding. That understanding, first of all, we should receive the understanding through listening, then we should practice this path by practicing mindfulness. Mindfulness is the main teaching in Buddhism. When we practice mindfulness, always we are aware of our body and mind, in short. And we are aware of our body, feelings, consciousness, and mental formations with details. Not only we keep our attention in our body and mind, but we reflect on impermanence, which happens to our body and mind every moment. Every moment, our mental phenomena arise and cease. If we have this understanding, we have no attachment to anyone, no anything. We see the reality in this world, then we are calmed down. Then we can make an unshakable mind. That is the path that Buddha explained for his entire life for 45 years. Here today, especially we discuss the fourfold mindfulness in Buddhism. That is the summary that I can explain for you. Okay? And here, අපි දැන් කතා කරමින් සිටියේ මුලින් අපි සාකච්ඡා කළේ කාය පස්සනාව, ඊට පස්සේ වේදන පස්සනාව, චිත්තාන පස්සනාව, දැන් අපි යන්නේ ධම්මාන පස්සනාවට. මේ හතර තියෙන පිනතුනේ ස්කන්ධ පහ පිළිසින දැනගන්න. කාය පස්සනාව වැඩිමින් මොකද වෙන්නේ? රූප ස්කන්ධය ප්‍රකට කරගන්නවා. නැත්තම් කබලින් කාර ආහාරයේ පිළිසින දැනගන්න. වේදානුපස්සනා වැඩීමෙන් මොකද වෙන්නේ? වේදනුපස්සනා වැඩීමෙන් වේදනා සංදේ ප්‍රකට කරගන්නෝ නැත්තම් කස්ස ආහාරය ස්පර්ශ ආහාරය කියලා එකක් වෙන බුදුදහමේ අන්න ස්පර්ශ ආහාරයේ ස්වභාවය තේරුම් ගන්නවා අපි. චිත්තානුපස්සනා වැඩීමෙන් විඥාන ස්කන්ධය ප්‍රකට කරගන්නවා නැත්නම් විඥාන ආහාරය පිරිසිඳ දැනගන්න. විඥාන ආහාරයක් විදිහට බුදුදහමේ දැක්වෙනවා. හතරවෙනි කාරණය ධම්මානුපස්සනා වැඩීමෙන් සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කරගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් මනෝ සංකේතන හරි තේරුම් ගන්න අපි උත්සාහ කරමු. දැන් බලන්න මේ පින්න තුන් තරම් හිතේ වාසනාවන්ත නෑ නේද? දැන් බලන්න ඔබ සිංහල භාෂාව පුළුවන් වෙන ඉපදුනේ නිකන් නෙවෙයි ඈ. ලොකු ප්‍රාර්ථනාවක් දැල්ලා. මේ වගේ ප්‍රතිඵල ලැබෙන වෙලාවෙදී නේද මේ. ඉතින් පින්න තුනේ අපි මේ කතා කරන්නේ ධම්මානුපස්සනා වැඩීමේ. ධම්මානුපස්සනා වැඩීම තුලින් වෙන්නේ සංඥා සහ සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කරගෙන මනෝ සංකේතන ආහාරය තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට මෙතෙන්දී ධම්මානුපස්සනාව කියවහම ධම්ම කියන වචනේ කියනකොට අපිට බොහෝ විට හිතෙන හොඳ දේවල් විතරයි කියලා නේ ධර්මානුකූල කියලා අපි එහෙම කියන්නේ. නමුත් මෙතන මේ ධම්ම කියන වචනේ දාලා තියෙන පිළිතුරේ චේතනා කියන වචනේ වෙනුවට නැත්තම් සංස්කාර කියන වචනේ වෙනුවට වෙනත් විදියකින් කියනවා නම් සංඥා චේතනා දෙකට දෙදොළු පොදු වචනයක්. මේක ඉංග්‍රීසි වලින් ෆිනොමිනා කියලා කියනවා. ප්‍රපංච කියන කියනවා පාලි. විවිධ වචන මේකේ දක්වනවා. චේතනා කියනවා, සංස්කාර කියනවා, ප්‍රපංච කියනවා. විවිධ පද මේකේ කියන මනෝ සංකේතනා කියලා කියනවා. ඉතින් මෙතෙන්දී හොඳ දේවල් කරක් මේ කුසල අකුසල දෙපැත්ත පිළිවදවම තියෙන චේතනා ගැන සංස්කාර ගැන අපි සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි දැන් තමන්ගේ සිතිවිලි ගැන. මෙතෙන්දී මුලින්ම ආරම්භ වන්නේ පංච නීවරණ වලින්. තමන්ගේ හිතේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ තියෙනකොට තමන් හොඳ අවධානයෙන් ඉන්න ඔය තියෙන නීවරණ ගැන. මේක තමයි මූලිකම පදනම. මෙතෙන්දී මුලින් සඳහන් කරනවා කිසියම් අවස්ථාවක තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් තියෙනවා නම් තමන් දන්නවා දැන් මේ මොහොතේ තමන් හිතේ කාමච්ඡන්දය තියෙනවා කියලා. කාමච්ඡන්දය තියෙනකොට තමන් දන්නවා තමන්ගේ හිතේ කාමච්ඡන්දය මේ ළඟ තියෙනවා කියන ඒ නීවරණය දන්නවා. සංතන්වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දං පදානාති. කාමච්ඡන්දේ නැත්නම් යමකට දැඩි ආසාවක් මේ වෙලාවේ තියෙනවා නම් තමන් දන්නවා ඒක මේ ළඟ තියෙයි කියලා. ඊළඟට නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පදානාති. තමන් හිතේ අසංතන්වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පදානාති. දැන් තමන් හිතේ කාමච්ඡන්දයක් නැත්නම් තමන් ඒකත් ගන්න මේ වෙලාව මගේ හිතේ කාමච්ඡන්දයක් නෑ කියලා. යතා ගනුපන්නස්ස කාමච්ඡන්දස්සු උපාදෝ හෝති තංච පදානාති. නෝපන්නා වූ කාමච්ඡන්දේ හටගැනීමක් තියෙනවා නම් ඒකත් ගන්න. කාමච්ඡන්දේ හටගන්නේ කොහොමද? ප්‍රියමනාප අරමුණක් තියෙනට ඕන. ඒ ප්‍රියමනාප අරමුණ තියෙනකොට අයෝනසෝ මනසිකාරය තියෙනට ඕන. ප්‍රිය අරමුණක් තිබ්බෑ කියලාම කාමච්ඡන්දේ හටගන්නේ නැහැ. එන රහතන් වහන්සේලාට හටගන්නවා. ප්‍රිය අරමුණ තියෙනකොට මේ පැත්තෙන් තමන් අනුනින් මෙනෙහි කරනවා. නුනුනින් මෙනෙහි කරනවා. වැරදි විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අර කාමච්ඡන්දේ ලීලා වෙනවා. එතකොට මෙන්න මේ දෙක තමයි කාමච්ඡන්දේට හේතුව. මොකද්ද? ප්‍රිය අරමුණක් තියෙනට ඕන. තමන්ගේ පැත්තෙන් අයිනස්සෝ මනසකාරය තියෙනට ඕන. එතකොට කාමච්ඡන්දේ තියෙනකොට තියෙන බව දන්නෝ නැති වෙනකොට නැහැ කියනක දන්නෝ. ඒ වගේම නැති කාමච්ඡන්දයේ එන විදියක් තියෙනවා නම් ඔව් ඒකත් දන්නවා. අසංසංවා කාමච්ඡන්දස්ස උපාදෝ හෝති කන්ත පජානාති. නෝපන්නව කාමච්ඡන්දය හට ගැනීමක් දන්නවා. යතාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති පංච පජානාති. උපන්නව කාමච්ඡන්දේ ප්‍රහිණ කිරීමක් තියෙනවා නම් ඒකත් මොහොත දන්නවා. කොහොමද උපන්නව කාමච්ඡන්දේ දුරු කරන්නේ? උපන්නව කාමච්ඡන්දේ දුරු කරන ටෙක්නික්ස් තමයි ඔය විතක සංහාර සූත්‍රයම දේශනා කරන්න. තමන්ගේ ඉතර කෙලසක් ආවදී මුලින් මේක ඒකට විරුද්ධ දෙයක් හිතන්න. දැන් රාග සිතිවිල්ලක් නම් ඒක අසුභයෙන් මෙනෙහි කරන්න. පටිකුල මනසකණයෙන් මෙනෙහි කරන්න. ඊළඟට ඒක ආදීනව මෙනෙහි කරන්න. ඊළඟට මුලටම ගිහින් මෙනෙහි කරන්න. එහෙමත් නැත්නම් අන්තිමට කියන ධර්මයකට තොල තද කරගෙන හරිය ඒ සිතිවිල්ල නැති වෙනකන් වීර්ය කරන්න කියලා. විශේෂයෙන්ම ආදීනව මෙනෙහි කරන්න කියලා කියනවා. ඇයි ආදීනව මෙනෙහි කරන්නේ? කොහොමද ආදීනව මෙනෙහි කරන්නේ? තමගේ හරිය ලස්සනට තියෙන්නේ. ඒ ලස්සනට කියන්නේ තියෙන හිතට කෙලසක් එන එක හරියට හිතට ලස්සන හිතට අපිරිසුදුයක් දැම්මා වගේ. උපමාවක් තියෙනවා. හොඳ ලස්සනට නාලා පිරිසිදු වෙලින ඉන්නකොට හොඳ ලස්සන පිරිසිදු ඇඳුමක් ඇඳලා හොඳට සුවඳ විලුම් ගල්වල ඉන්න වෙලාවේ මැරිච්ච මීයේගේ මීපුණක් ගැන ලොබෙන් කරේ දැම්මත් මොකද වෙන්නේ? අප ලොකෝ පිළිගලකට පත් වෙනව නෙමෙයි. අන්න ඒ වගේ හිතන ඔබේ හිතට කෙලසක් එන අවස්ථාව. රාගයක් හරි, ද්වේෂයක් හරි, ඊර්ෂ්‍යාවක් හරි, ඒ අකුසල සහගත සිතිවිල්ලක් එනකොට හිතන්න අනේ මගේ මේ ලස්සනට තියෙන හිතට මෙයා මේ ගුණක් ආවා කියලා හිතන්න. ඒක ආදීන හිතට එතනින් මේ කයින් කරන්න කියලා. එතකොට කියනවා ඊට විරුද්ධ සිතිවිල්ලක් හිතන්න කියලා. දැන් රාගයක් නම් අසුබේ හිතන්න. වෛරයක් නම් අමනාපයක් නම් මෛත්‍රිය මෙහෙ කරන්න කියලා. ඒක හරියට කියන්නේ අර ඒ කෑණියක් ගහලා තියෙනකොට ඒ ඇණේ අයින් කරන තාත් කෙනෙක් ඒ උඩටම ගහනවා. ගහලා අර ඇණේ අයින් කරනවා. අන්න ඒ වගේ එක සිතිවිල්ලක් තියෙනවා ඒක අයින් කරන්න වෙනත් එකක් රිප්ලේස් කරනවා. මෙන්න මේ වගේ උපක්‍රම ධර්මයේ සඳහන් කරන ඊට පස්සේ යකාච පහිනස්ස කාමච්ඡන්ද සංපාදෝ හෝති සංකපදනාති. නෝපන්නා වූ කාමච්ඡන්දේ නැවත නූපදීමක් වෙනවා. ඉදිරියට නොයන විදියට තමන් වැඩ බලගන්න. වැඩ බලන්න. දැන් මේ වෙලায় කාමච්ඡන්දය නැත්නම් තමන් ඉදිරියට නොයා ඉන්නට ඒ කාමච්ඡන්දය ඇති නොයන විදියට ඉන්නට තමන් හොඳට සීහානවන පිළිවාගන්න. ඒ අනුමත ආපු වෙලාවට නෙමෙයි අපි ඇත්තටම මේක කරන්නේ. කලින් මසුබේ මෙනෙහි කළා, පටිච්චෝර මනසිකාරය, ධාතු මනසිකාරය වඩලා, මරණානුස්සතිය වඩලා, නවසීවිතිකය වඩලා, මෛත්‍රී භාවනා පුහුණු කරලා මේ දේවල් කල්ලා කල්ලා ප්‍රැක්ටිස් කරලා තියාගන්නවා. ස්ටෑන්ඩ් බයි තියාගන්නවා මේ. ඔන්නට ගන්න. ධර්මයේ ඇසීමක්, ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමක් හරියට කියන්නේ යුද්ධයකට ආයුධ මුහත් කරන වගේ කියලා. යුද්ධයකට ආයුධ මුහත් කරන වගේ කියන්නේ එහෙනම් යුද්ධය කියන්නේ මොකද්ද? ඔව් යුද්ධය කියන්නේ කෙලෙස් වෙන වෙලාව. කෙලෙස් වෙන ලාට ආයුධ එලිට ගන්න ප්‍රැක්ටිස් කරනවා. නමුත් අපේ මොකද්ද වෙන්නේ? අපි ඔක්කොම ආයුධ ටික හොඳට මුවාත් කරලා දිලිසි දිලිසි කබඩ් එකේ දාලා ලොක් කරලා තියලා තියෙනවා. ඒව ගන්නෙ නෑ අපි. අර කබඩ් එකේ තියෙන මරණ පිංගුවක වගේ. ලස්සනට තියෙන ලොක් කරලා තියලා තියෙනවා ඒවා. ඒලා මරණ පිංගුවල කැම්ප කරනවා. පින්නතුනේ ඒ වගේ තමයි අපි බොහෝ විට අපි මේ කෙලෙස් වලින් අපි මෙදෙන් අපි උත්සාහ කරන්න ඕන. අපි හරියට මෙහෙම ප්‍රැක්ටිස් කළා අපිට බුදුහාරෝ ඔක්කොම අපිට මැප් එක අකර දීලා තියෙනවා. අපිට අය මැප් එක හදානවත් බෑ නඳිනවත් අපිට දෙයක් නැහැ. පොත්පත් අමුතුන් කියන අපිට දෙයක් නැහැ. තියෙන පොත්පත් ටික කියවලා ඒක ඉගෙනගෙන අපිට මේක ප්‍රැක්ටිස් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි හුවාන් භාග්‍ය සම්පන්නයි මේ වටිනා දහමක් ලැබු අවස්ථාව. ඉතින් මෙන්න මේ විදිහට තියෙන කාමච්ඡන්දය තියෙන බව දැනගන්නවා. නැති කාමච්ඡන්දය නැති බව දන්නවා. නෝපන්නව කාමච්ඡන්දය ඇතිවීමක් දන්නවා. ඇතිවෙච්ච කාමච්ඡන්දය ප්‍රහිණවීමක් දන්නවා. ප්‍රහිණවෙච්ච කාමච්ඡන්දය නැවත නූපදීමක් දන්නවා. කාමච්ඡන්දය විතරක් නෙවෙයි ව්‍යාපාදය හේත්ප්‍රත්‍යනික ඊට පස්සේ තියෙන මෙද්දේ කයෙහි සිටෙහි මැලි බව, උද්දච්ච කුක්කුච්ච, හිතේ විසිරුණු බව, වශයෙන් විචිකිච්ඡාව, ඩවුට් එක, මෙන්න මේ පහම සලකන්නේ නිවර්ණ විදියට. ඉතින් අපි විශේෂයෙන්ම සමත භාවනා වඩනකොට වෙන්නේ මොකද්ද? මෙන්න මේ නිවර්ණ වා දුරට හිතේ අක්ක්ක්ද. ඒක යාලිනෙත් වඩන්න ඕන. අනිත් පැත්තට හිතේ මේ කෙලෙස් යටපත් කරගත්තු පමණට අනිත් පැත්තෙන් අපි අර චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් අපි ආරම්භ කරපු නිසා අපි දන්නවා මොකද ඊළඟට කරන්න ඕන කියලා. අපි මොකද කරන්නේ? අපි හිත සමාධිමත් වෙච්ච පමණට සමායුතෝ වික්ඛවේ යථාභූතං අජානති කියපු විදිහට හිත සමාධිමත් වෙච්ච පමණට අපි ස්කන්ධ ධාතු ආයතන වලින් බලනවා. අනිත් දුකනක් වශයෙන් බලනවා. සත්තං සෝත්‍රයේදී බුදුහාම දේශනා කළා ත්‍රිවිධ උපපරිස්සමක් ගැන. කන්දතෝ ධාතුතෝ ආයතනසෝ කියලා. ස්කන්ධවත් වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් අපි මෙහි කරන්න ඕන. According to five aggregates, according to elements, 18 elements, according to senses, or spheres, we should reflect on impermanence. එතකොට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ අනිත්‍යතාවය අපි මෙහි කරන්න ඕන. මුලින්ම සඳහන් කළේ ධම්මානුපස්සනාවේ මුල් පියවර තමයි මොකද්ද? මුලින්ම වෙන්නේ මෙන්න මේ නීවරණ ගැන. දැන් තමන්ගේ සිත ගැන නෙවෙයි, සිත මිලි ගැන හොඳට සිහින් තමන් ඉන්න. කිසිම තැනකින් එක්ස්කියුස් එකක් දෙන්නේ නැහැ තමන්ට වරදින්. තමන්ගේ ජීවිතේ හැම තැනම තියෙන අඳුරු කඩල වලට තමන් ෆ්ලෑෂ් එක අල්ලනවා. ඔක්කොම අඳුරු දුර වෙල යන මකුණු ජල කැඩලා යනවා. ඒකයි මම කරන්නේ. නීවරණ ගැන සැලකිලිමත් වෙනවා. දෙවෙනි පියවරේදී තව දුරටත් ඒ තැනත්තා ස්කන්ධ වශයෙන් බලනවා. පංච උපාදානස්කන්ධය බලනවා. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි ඇසෙන් රූපයක් බලලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, ශරීරයෙන් පහසක්, මනසෙන් අරමුණක් ආවට පස්සේ අන්න ඒ දේ අරබයා හිත බැස ගන්න ගැතියි. මේකෙන් ඇතිවන මුල්ම අත්දැකීම ඒ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක සැපවත් දුකක් නෙවෙයි, ඒක අතීත විපාකයක් විදිහට ලැබෙන මුල්ම අවස්ථාව එක්ස්පීරියන්ස් එක. නමුත් ඒක ඉතාම ශනිකයි. ඒක එතරම් නිරුද්ධ වෙනවා ඊළඟ දෙවෙනි එකට අපිටපත් වෙනවා. දෙවෙනි එකේදී වෙන්නේ අපේ පරණ අත්දැකීම් එක ඒක මිශ්‍ර කරගෙන අපි යම් කෙසේ රූප සම්දාදයක් හඳුනාගන්නවා. හඳුනාගන්නේ යථාර්ථ විදිහට නෙවෙයි බොහෝ විට. හඳුනාගන්නේ කොහොමද? හඳුනාගන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන සහිත අවිද්‍යාව. ඒ හඳුනාගන්නේ වැරදි විදියට අපි. මොකද වැරදි විදිය කියන්නේ ඇත්තෙන් රූපයන් දකිනකොට හිතන මේ පිටස්තර රූපයක් තියෙයි කියන. නමුත් ඇත්තටම මුල් එක්ස්පීරියන්ස් එක විදියට වර්ණ රූපේ විතරයි අපට දුන්නේ. ඒක ෂැඩෝ එක විතරයි දෙන්නේ. සවුන්ඩ් එක විතරයි දෙන්නේ. ඒකට අර්ථ ගන්නනේ අපි. මුලින් ස්කේල් කරන විතරයි දෙන්නේ ඇත්තෙම. ඊට පස්සේ ආම මාස් ලේ ටික දාන ජීවය දෙන්නේ අපි අභ්‍යන්තරේ මේ පැත්තේ අතීත අධ්‍යක්ෂ ටිකත් එක්ක. නමුත් පළවෙනි එකේදීම දැකලා දෙවෙනි එකේ මුලා නොවන විදිහට අපි හරියට සියෙන් හිතුවොත් දෙවෙනි එක අපට හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්නකොටම දන්නවා මේක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගත් අධ්‍යක්ෂයක් කියලා දන්නවා. මේක දිගටම තියෙන දෙයක්වත් නෙවෙයි, කලින් තිබිලි දෙයක්වත් නෙවෙයි. මේක මේ මොහොතේ මගේ අධ්‍යයන ටිකට අනුව ආයතන වලට සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය කළ දීපු දෙයක් කියන එක තමයි දන්නේ. මේ මොහොතේ හැම ඇස්සදල්වල බලනකොට මේ මනුස්ස රූප ටිකක් පේන මෙතන. ඒ තේන්නේ මේව මනුස්ස රූප හිඳ නෙවෙයි. ඒ තේන්නේ මේ වෙලාවේ මගේ ඇහෙන් නිර්මාණය කළ දෙන රූප ටික තමයි මේ පේන්නේ. බාහිර භෞතික දෙයක් තියෙන එක නෑ කියන්නේ බුදුදහමේ. හැබැයි ඒකට ජීවය දුන්නේ මගේ පැත්තෙන්. ඒක බාහිරින් ජීවය ලැබුණේ නැහැ. මේ ඇහැ මෙතන වෙනස් වුණොත් මේ මනුස්සෝට විතරක් නෙවෙයි මෙතන ඉන්න දේවතා ආරාධනා කරපු නිසා ඇතැම්මිට දෙවියොත් ඉන්න වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ මිය ගිහිපු ඥාතින් ටිකක් මේ අංශේ බලාගෙන ඉන්න පුළුවන්. ජනෙල් වලින් මොළුව දාගෙන ඇති මගේ මිනිබිරිය දුව ඉන්නවා පෙන් ටිකක් දෙයි කියලා බලාගෙන ඇත්තේ. ඒ කට්ටියත් පේන ගණේට බලන්න. පින්නතුනේ මේ ඇස වෙනස් වෙනකොට මේ පේන කෝණය මේ දෘෂ්ටිපතිය සම්පූර්ණ වෙනස් වෙනවා. මේ දැන් මේ මොහොතේ පේන්නේ මේ මොහොතේ මගේ මානසික ස්වභාවයට අනුව නිර්මාණය කළ දීපු ඇහි සංකේතාවෙන් අනුව the ability of seeing, the ability of eye, what I see, what I see at the moment, that is the result of my ability of my eye. මගේ ඇසේ පෙනීමේ ශක්තියට අනුව තියෙන result එක තමයි මේ මොහොතේ මට පේන්නේ යථාර්ථය නෙමෙයි පේන්නේ. මෙන්න මේක දැක්කොත් අපි මොකද වෙන්නේ? මේ දකින දෙයින් තමයි ගනුදෙනු කරන්න පුළුවන්. සෝනතාවෙන් ඉන්න පුළුවන්. හැබැයි මේ තුල උ යැපෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම කර්මාසත්‍ය විදියට මේ තුල උ විහිද බැස ගන්න. ඒ නිසාම උපේක්ෂාවට පත් වෙනවා. ඔහු ඇලීමවත් ගැටීමවත් තුල අන්තවලට යන්නේ නැහැ. එතකොට දෙවෙනි පියවරේ කරන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය තේරුම් ගන්න එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නොදැනීම නිසා ඊළඟට මේක උපාදාන ස්කන්ධ පංචකයන් හැම මොහොතෙම නිර්මාණය වන ආකාරය මෙතන ස්ථානෝණින් දකින්න. ඒක මෙනෙහි කළා පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක උත්සාහ ගන්න පමණට පංච උපාදාන ස්කන්ධයන් වල නොනැගී ස්කන්ධ පංචකයෙන්ම නිමාවටපත් වෙන පුළුවන් විදියට තමන් මනස දිනු කරගන්න. හැබැයි තමන් දන්නවා යම් කිසි වෙලාවකට දුකක් ඇති වෙනවා නම් එහෙන් දැකපු දෙයකට, කනෙන් අහපු දෙයකට, නාසයෙන් ගඳ සුවඳ විඳපු දෙයකට, යම් කිසි අතීත සිතුවිල්ලක් මතක් වුණා නම් මතක් වෙච්ච දෙයකට අපි සැපක් හෝ දුකක් විඳනන් ඉන්නේ කොහමද? පින්දේ මේ සංකිට්ඨේන පංචපාලන කන්දා දුක්ඛාකේපු විදියට මේ නෙමේ ස්කන්ධ පංචකය පංචපාදන ස්කන්ධයක් ගොඩ නැගෙන විදියට අවිද්‍යා සාගතව සිටීමේ ප්‍රතිඵල විදියටයි අපට මේ දුක් ටික ස්පර්ශ කරන්නේ. පංචපාදන ස්කන්ධය ගොඩ නැගුණොත් ඊට අදාළව ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙන එක වළක්වන්න බෑ. ඒක සිද්ධාන්තය. අන්නේ කැටි නොවන විදිහට අපිව රැගෙන යන්නටයි ආයතන කුසලතාවය අපි ඇති කරන්නේ. අන්නේ ආයතන කුසලතාවයේ තියෙන ස්වභාවය තමයි කිං සුකෝක්ම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. බුදුදහමේ තියෙන ස්කිල් කොනක් එක ගැන දක්ෂතාවයක්. ඒ කියන්නේ ආයතන කුසලතාවය කියලා. මොකද්ද මේ ආයතන කුසලතාවය කියලා කියන්නේ? ආයතන කුසලතාවය කියන්නේ මේ ඇස ආදී ආයතන ගැන නිතරම සැලකිල්ලෙන් සිහියෙන් ඉඳීම මේක ස්වභාවයෙන් තේරුම් අරගෙන. කිංසකොම සෝත්‍රයේ දැක්වෙනවා අර දෝතයන් දෙන්නේ කැවිලා මොකද වෙන්නේ? දොරටුවෙන් ඇතුළු වෙලා දොරටුවෙන් එහිකින් ඇතුළු වෙලා එක්තරා ආකාරයක් දිගේ ගිහිල්ලා සතර මංහන්දියට ගිහිල්ලා සතර මංහන්දියෙන්න නගරෙහි මියාට පණිවිඩයක් දීලා ආපු පාරේමයි හැරිලා යන්නේ. එතකොට මෙන්න මේක තමයි ස්කන්ධ පංචකය පංචබල ස්කන්ධයන් බාටපත් නොවන විදියට බලන විදිය මේ තියෙන්නේ. දෝත්‍යන් දෙදෙනා කියන්නේ නිතරම සමත විදර්ශනා දෙකෙන් ඉන්නට ඕන. නැත්නම් නිතරම සතිපට්ඨානෙන් ඉන්නට ඕන. සතිපට්ඨානෙන් හිටියොත් අපි ඇහැට රූපයක් එනකොටම දන්නවා ඒ ඇහෙන් ආපු රූපය අපි අරසංග මාර්ගය තුල නම් ඉන්නේ නගර මැද ඉන්න විඥානයේ නැමැති නගර හිමියාට දීලා රූපයක් ආවා කියලා දීලා එතනින්ම පිටත් වෙලා යනවා. එතනින්ම ඒ ආයතනයෙම පිටත් වෙලා ගියොත් ඉතින් හරි. නැත්තම් මොකද වෙන්නේ? හරියට දෝතයවල විසින් අරගෙන නාවොත් සමත විදර්ශනා දෙකෙන් නැතුවනම් මේ පණිවිඩය අයපත් වෙන්නේ. ඇසෙන් දැකපු රූපය කණෙන් අහන්න පුළුවන් කියලා අනිත් පැත්තෙන් අරගෙන යන එළියට අපි. අර නගර මැද ඉන්න විඥානේ නැමැති නගර හිමියාට පණිවිඩය දෙනව විතරක් නෙවෙයි, ඒ නගර මැද ඉන්න අහිංසක මිනිස්සයා එළියට අරගෙන යනවා. එළියට අරගෙන ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ අතපය කුඩු වෙන්න ගහලා තමයි ආයෙවන්නේ. නිකන් නෙවෙයි වන්නේ. ඇයි? ඇසෙන් දැකපු රූපේ අල්ලන්න පුළුවන්, අල්ලපු දේ බොන්නත් පුළුවන්. බීබුදේ ගැන හිතන්නත් පුළුවන් එහෙම කියලා අනිත් ආයතනත් එක්ක ගැට ගන්නවා. නමුත් අපි හරියට දක්ෂනවතින් ඇසෙන් දැකපු දේ තමයි නිරුද්ධ වෙනවා. තමන් අල්ලන්නේ යනකොට අහු වෙන සතරමහා භූත රූප කියන දැනීමෙන් ගියොත් තමන්ට අල්ලපු දෙයට දැකපු දෙයට කියලා සමාන දෙයක් කියලා දකින්න පුළුවන්. හැබැයි තමන් දක්ෂයි දුක නොයටන විදිහට දුක ඇති නොවන විදිහට තමන් හිත ආරක්ෂා කරගන්න. එහෙම වුණොත් පංචවස්කන්ධය ගොඩ නැගෙන්නේ නැහැ. පංචවස්කන්ධය ගොඩ නොගෙන්නවා තියෙන තමන්ට දුක ඇති වෙන්නේ. නැත්නම් තමන්ට යම් සුප්මානයක් හරි ඒ තුලින් ජරා මරණ ස්පර්ශ කරන සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ස්කන්ධ පංචක නැත්තම් පංචමස්කන්ධයේ හට ගැනීම. දැන් මේ ධම්මානුපස්සනාව තුළදී මෙන්න නැත්තා දකින්න. තින තුන මේක දැක්කට පස්සේ දැනට ආ උපරිම ලෙස තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න තියනවා නම් බුදුහාඳුරෝ අභිඤ්ඤා සූත්‍රයේ දේශනා කරනවා මේ ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් මිනිසෙකුට යමක් අවබෝධ කරගන්න තියනවා නම් ඒ අවබෝධ කරගන්න තියෙන ඉහළම දේ තමයි පංචවස්කන්ධය කියන්නේ. ඒකනේ දුක කියන්නේ. එතකොට දැන් අපි මේ ඉන්න මුලාවෙන් මුදවලා අපව සම්මාදිටියේ පිටවල දුකෙන් නිදහස් කරවන්නටයි බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කළේ. එතකොට මේ විදිහට පංචවස්කන්ධයත් පිළිසින දැනගන්නට මේ ධම්මානුපස්සනාවෙන් අපට මඟ පෙන්නනවා. ඊළඟ ලක්ෂණය තමයි පෙන්නුනේ පංචමස්කන්ධයෙන් නොනැති තව දුරටත් අපිව බුදුරජාණන් වහන්සේ රැගෙන යනවා ආයතන කුසලතාවයේ පැත්තට. මේ පංචමස්කන්ධයේ ලක්ෂණය තමයි පෙන්නුනේ මෙතෙන්දි මේ ධම්මානුපස්සනාව තුළදී අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහත් දැනගන්නවා. ඒ පහේ හට ගැනීමක් දන්නවා, නිරුද්ධ වීමක් දකිනවා, ඒකේ ආස්වාද ආදීනව නිස්සරණ ආදී පිළිබඳව අපට අවබෝධය ලබා ගන්නවා. මේ ස්කන්ධ පංචකම පෙරපසුන වේ මොහොතේ හටගත්තේ. ඒව හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන එක තමයි දකිනවා. මේ පහ එකට තියෙන්නේ. එකට තිබුණට මේ පහ ස්ථිර දේවල් නෙවෙයි. මේව එක දිගටම අඛණ්ඩව තියෙන දේවල් නෙවෙයි. හැම මොහොතේම මේ ස්කන්ධ පංචකය නැත්නම් පංචපාද ස්කන්ධයක් අපේ මානසික ස්වභාවයන් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන දෙයකට එකතු වෙනවා, ඒක නිරුද්ධ වෙලා යනවා. අලුතෙන් නැවත ස්කන්ධ පංචකයක් හට ගන්නවා. මේක තමයි ජීවිත ස්වභාවය. එතකොට තමන්ගේ ජීවිතයත් මේක සම්බන්ධයි. අනිත්‍යගේ ජීවිත කියන්නේ මේ විදිහට ක්‍රියාත්මක වෙන ලෝකයක් නේද කියලා සමාදන්නේ. දකිනකොට පේන තියෙන ලෝකය ගැන යාට පුදුම විදිහට කම්පාව හටගන්නවා. ඇයි ඒ මේ මොහොන බර කරගෙන මේ දුකෙන් මේ ඉන්න මිනිස්සු ඇයි මේ පංචවස්කන්ධය දන්න දෙ නිසා නේද ඒ පංචවස්කන්ධයේ දුක නේද මේ විඳින්නේ කියලා දකිනවා. හරියට අම්ම කෙනෙක් කුසගින්නේ ළඩ දුකෙන් පෙළෙන තමගේ දරුවෙන් දෙස බලන වගේ මේ ලෝකේ මිනිස්සු දෙස බලනවා. බලලා අනුකම්පාවක් ඇති වෙන මේ දහම ලෝකෙට දෙන්න ඕන නේද මේ දුකෙන් නිදහස් කරවන්න මිනිස්සු ගැන කල්පනා කරනවා. ඔබ යමක් ගැන හිතන නම් බුදුහම දේශනා කරනවා බිනතුනේ ඉතාම බරපතල උපමාවක් දීලා. මේක මා පුදුම විදිය උපමාවක් උදාහරණයක්. යම්කිසි වෙලාවක ඔබ අවිද්‍යා සහගතව නම් යමක් ගැන හිතන්නේ යමක් ගැන බලන්නේ අර හමගලෝක හරකගේ උපමාව. එක හරකෙක් කියන පණ පිටින් මේ හරකගේ හමගලවන ගලවල හරක වතාරින් මේ හැම ගලවපු මේ හරකා එළියට යනවා නම් අවුෙන් පීඩා විඳිනවා, මැස්සන්ගෙන් පීඩා විඳිනවා, බිම නවාඩි මොහොතින් වැලි ගෑවිලි වැලි වලට හීරෙනවා, වතුරට බැස්සොතින් වතුර ඉන සත්තු කනවා, එළියට ගියොතින් කපුට කනවා. හැම වෙලාවෙම දුක් විඳින්නේ මෙන්නේ. බුදුහාමර මේ උපමා කාරක දේශනා කරන දේශනා කරේ අපට අවිද්‍යා සහගත රූපයක් දිස බලනවා නම්, සබ්දයක් අහනවා නම්, ගලසෝදක් විඳිනව නම් අන්න ඒ අවස්ථාවේ අපේ මානසිකත්වයේ අපි විඳින මානසික දුකත් අන්න ඒ හරක විඳින දුක වගේ කියන. හිතන්න එපා කවුරුහරි බණලා විතරේ කියලා. හිතන්න එපා ශරීරෙන් ලොකු වේදනාවක් තියෙන ඇඟේ ලෙඩක් තියෙනවා විතරයි කියලා. ඔබ සියලුම ඉන්ද්‍රියන් පිනවමින් හොඳ මගුල් උත්සවයකට හරි මොකක් හරි සම්බන්ධ වෙන වෙලාවේදී හොඳ ලස්සන සින්දුත් අහමින් කෑමත් අහමින් ඇඳුනොත් ඇඳගෙන සුවඳවත් දේවලුත් ගාලා ලයිට්ුත් ෆ්ලෑෂ් එහෙමත් පත්තු වෙන තොරණක් වගේ ඉන්න තැනක හිටියත් ඔබ ඉන්නේ අවිද්‍යා සාගතවලන් ඔබට මේ හරකගේ උපමාවක් තමයි. අපි කාටත් මේ උපමාව ආදායි. ඇයි අපි අවිද්‍යාව තුළ බැසගෙන ජරා මරණ ස්පර්ශ කරමින් අපේ මොහොතේ ඉන්නේ? එනිසා දුකින්. එනිසා මෙවැනි උපමා තේරුම් ගන්නකොට තමයි බුදුහාමුදුරුව අපි ගැන කොච්චර අනුකම්පාවෙන් මේක දේශනා කළේ tieද? ඒ අතර අදාපි සැප වෙනවා කියලා ඇත්තටම අපි මොකද්ද විඳලා තියෙන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. අන්නේ දුකෙන් ටිකක් හරි අපිව නිදහස් කරවන්නේ බුදුහාමුදුරුව. අපි වඩමගානේ පංචශීලයේ තුන හරි පිළිහිටවලා සමත භාවනාවක හිත එකඟ කරන භාවනාවක යෙදෙන්න කියලා බුදුහාමුදුර අපට උනන්දු කරවන්නේ මෙන්න මේ දුකෙන් තාවකාලිකව හරි අපි මුදවන්න. දීප්තදම් සුඛ විහරණයක් කියලායි සඳහන් කරන්නේ මේ සමත භාවනාවක හිත එකඟ කරන භාවනාවක වැඩිපුර කාලයක් යෙදෙන්නේ. ඒකෙන් කියන්නේ අනිත් වැඩ නොකර මේකම කරන්න කියලා. නමුත් අපි ඉඳ ලැබෙන හැම වෙලාවකම හිත එකඟ කරන භාවනාවක යෙදෙන්නට ඕන. ඒත් එක්කම අපේ කායික වාචික සංවරය ඇති වෙන්නට ඕන. වචනයක් පිට වෙනකොට වා කල්පනා කළේ වචන කතා කරන්න. කයින් කටුත්තම් කරනකොටත් එහෙමයි. විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික ගමනේදී අපට පිටත පේන ප්‍රබල වෙනස තමයි තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. තමන් මානසික සංසිඳියාවක් හරහා යන කෙනෙක්ද කියලා තමන්ගේ භාෂාවේ වචනේහි පුදුම විදියෙ වෙනසක් වෙනවා. එන්න එන්නම තමන් ඉතාම අවශ්‍යම දෙයක් විතරක් කතා කරන කෙනෙක් වඩපත් වෙනවා. අනවශ්‍ය විවේචන වලට යන ගතිය වාක් අඩු වෙනවා. ඇයි ඒ හැම වෙලාවෙම තමන්ගේ මනසේ පීඩාවක් වෙන්නේ? අන්නේ පීඩාවෙන් මිදෙලා තමන්ගෙන උත්සාහ කරනවා. කතා කරලා කෙනෙක්ගෙන විවේචනයක් වුණත් කරන්න පුළුවන්. ඒකත් කරන්නේ වාක් ඉද පිළිඩවාගෙන සිහියෙන් මෛත්‍රියෙන් බුද්ධිමත්ව තමයි කරන්නේ. කෙලෙස් සැදෙනවා නෙමෙයි. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට ඊළඟට දේශනා කරන්නේ ආයතන නැත්තම් ඇසකන ආදී ආයතන ගැන අපි කල්පනා කරන ආකාරය කොහොමද දක්වන්නේ? ඉද වේක්‍රේ චක්කුම් ඉද වික්‍රේ වික්කෝ චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං පටිච්ච උපාජ්ජති සංයෝජනං සංච පජානාති යතාත උප්පන්නස සංයෝජනස උපාදෝ හෝති සංච පජානාති යතාච උප්පන්නස සංයෝජනස පානං හෝති සංච පජානාති යතාච පහේනන්ත සංයෝජනස ආයති අනුපාදෝ හෝති සංච පජානාති. මෙතෙන් සඳහන් කරනවා ශ්‍රාවකයා ඇස දන්නවා රූපය දන්නවා ඒ දෙක නිසා ඇතිවන සංයෝජනයක් තියෙනවා නම් ඒකත් දන්නවා. නූපන්නව සංයෝජන ඇතිවීමක් දන්නවා. ඇතිවෙච්ච සංයෝජනේ ප්‍රහීන වීමක් දන්නවා. ප්‍රහීන වෙච්ච සංයෝජනේ නැවත නූපදීමක් දන්නවා. එතකොට කොහොමද සංයෝජන හටගන්නේ? ඇස මේ වෙලාවෙහි මනසට අනුව මේ මොහොතේ ඇස නිස්පාදනය වෙනවා. ඇතර කියන්නේ චක්කායතනය කියලා. ආයතනය කියන්නේ ෆැක්ටරි කියන එක. ෆැක්ටරි කියන එක. මේවා රූප නිස්පාදනය කරන ෆැක්ටරි මේවා. ඇස කනාදී දේව රූප සම්දානී අරමුණු නිස්පාදනය කරන මේවා. ඒ නිස්පාදනය වෙන්නේ කොහොමද? මනසේ ස්වභාවයෙන් අනුව. එතකොට ඇස මේ මොහොතේ පහළ වෙන්නේ, රූපය මේ මොහොතේ පහළ වෙන්නේ, චක්කු විඥානය මේ මොහොතේ පහළ වෙන්නේ, ඒකට අදාළව සංයෝජනත් මේ මොහොතේ තමයි පහළ වෙන්නේ. මෙන්න මේ ගැන හොඳ අවධානය මේ දැනත්තා ඉන්නවා. සංයෝජන ඇති වෙන විදියක් දන්නවා, නැති වෙන විදියක් දන්නවා, නැති වෙච්ච එක නැවත නූපදෙන විදියක් දන්නවා. එතකොට සංයෝජනයක් හට ගන්නවා නම් හටගන්නේ බාහිරින් සංයෝජනයක් හටගත්ත නෙවෙයි. මේ දේ ගැන මට ආසාව කෝපයෙන් ඇතිුණා නෙවෙයි. මගේ හිතේ මනසේ ස්වභාවයට අනුව මම බලන විදියෙන් තමයි මට මේක ආසාව හටගන්නේ. මගේ මනස වෙනස් වුණොත් ඇස වෙනස් වෙනවා. ඊට පස්සේ මේක බලන විදිය වෙනස් වෙලා මම උපේක්ෂාවෙන් බලන මට්ටමට මේක එනවා. එතකොට මේකට මට කණ්ඩු වෙන්නේ නැහැ. ගහ මැන ගන්න වෙන්නේ නැහැ. මේක කැඩුනා කියලා මට දුක හට ගන්න නැහැ. අපි අනුවනේ මේක බැලුවොත් මොකද්ද වෙන්නේ? මේක මගේ කරගන්න ආසයි, මේක කැන්නොත් බින්නොත් දුක් වෙනවා, මේක හොරු වරන්ගේ දුක් වෙනවා, අනිත් දේවල් වලින් සමන්න දුක සපහට ගන්න. ඒකට යථාර්ථවාදීව මේක අපි බලන දැස්ස උනෝකෙන් අපිට මේ දුක් දෙකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේකට තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. ඇස විතරක් නෙමෙයි, කනෙන් ශබ්දයක් අහනකොටත් එහෙමයි. නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට මේ හැම ආයතනයක්ම ඒ මොහොතේ පෙරපසුන වී හටගන්නේ, හටගෙන එතනම නිරුද්ධ වෙනවා, සංයෝජනක් හටගන්නවා අපේ මනසේ ස්වභාවය තමයි. ධම්මානුපස්සනාවේදී මෙන්න මේ නුවණ අපට ටිකෙන් ටික ලැබෙන ගන්නවා. එතකොට අපි පළමුවෙන්ම මොකද කළේ? අපි පළමුවෙන්ම කළේ අපි ධම්මානුපස්සනාවේදී පංච නීවරණ ගැන අවබෝධය ඇති කරගත්තා. ඊළඟට පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය ලබා ගත්තා. ඊළඟට අපි තවදුරටත් සිහියෙන් ඉනකොට මොකද වෙන්නේ? ආයතන කුසලතාවය ඇති වුණා. මෙන්න මේ ටික සම්පූර්ණ වෙනකොට ටිකෙන් ටික මොකද වෙන්නේ? අපේ දැන් සතිය වා ශක්තිමත් වෙනවා. සතිය ආදී ධර්මයන් ගුණාංග දින වෙලා බොජ්ජංග නිර්මාණය වෙනවා. සති ධම්ම විජේ විරිය පීති පස්සද්දී සමාධි උපේක්ෂා කියන ඔන්න දැන් අපි කන්දක් නැගලා නැගලා කන්ද මුදුනට දැන් ආවා. සිරි පාදර නැග වගේ දියනවල පසුකල්ල පඩිපෙළව නැගලා ලිස්සන තැන් පසුකල්ල ඉදිකටු පානනේ දෙමෙව නල්ල තනියව පාස් කළා. බොහොම අමාරුවෙන් දැන් අපි මේ සිරි පාදයට ගොඩ වුණා වගේ මේ ටික පසුකල්ල නැති ගියොත් අපිට ලැබෙනවා සත්ත බොජ්ජංග. බෝධි අංග විදියට දැන් අපි රජ කරන්නේ බොජ්ජංග ධර්මත් එක්ක. නිතරම තමන්ගේ හිතේ සතිය තියෙනවා. නිතරම තමන්ට මේ ධර්මය හොයාගෙන යන තව තවත් ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කරන්න උනන්දුවක් ඇති වෙනවා. ධම්ම විදිය සම්බොජ්ජංගයේ විරිය සම්බොජ්ජංගයේ නිතරම නූපන් අකුසල් නොඉපදෙනටත් උපන් කුසල් වැඩි දියුණු කරගන්නටත් දැනේ වීරියක් ඇති වෙනවා. ඒක නිකන් වීරියක් නෙවෙයි. ඒ වීරිය ගැන සඳහන් කරන්නේ මේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා ගිහිල්ලා මුළු ශරීරෙටම දැනෙන වීරියක් බවට පත් වෙනවා. ඒ වීරිය නිසාම ධර්මයේ හැසිරෙනකොට ප්‍රීතියක් හටගන්නවා. මනසට සුවයක් දැනෙනවා. ඒ මනසට දැනෙන ප්‍රීතිය පස්සද්ධියකටපත් වෙලා ශරීරයට ඇතුල් සැහැල්ලුව දැනෙනවා. ඒ තුලින් මහිත සමාධිමත් වෙලා උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ කරුණු හතර සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය කියපු විදියට මේව බෝධි අංග කියලා කියනවා. එන්ලයිට්මන් ෆැක්ටර්ස් කියලා. 7 එන්ලයිට්මන් ෆැක්ටර්ස් කියන මේවට කියනවා. නිවන සඳහා ආසන්න වශයෙන් උපකාරී වෙන ධර්මතා. දැන් මේව පසුබල අපි කයන පස්සන වෙන අපි ගමන අපේ සතියේ වැඩි වෙලා වැඩි වෙලා බොජ්ජංගයක් බවට මේක දිනවලා තියෙනවා. සම්පූර්ණ අපේ ජීවිතේ හැඳල කරන්නේ මේ අංගත් එක්ක. එතකොට තමන් තුළ සති සම්බොජ්ජංගය තියෙනකොට තමන් දන්නවා මේ වෙලාවේ තමන්ගේ බොජ්ජංගයේ සති සම්බොජ්ජංගයේ තියේ කියලා. සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගම් අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. සති සම්බොජ්ජංගේ තියෙනකොට දන්න දැම්මට සති සම්බොජ්ජංගේ නෑ කියලා. පොඩ්ඩක් හරි අඩු වුණා නම් අඩුවෙ කියලා දන්නවා. අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගම් නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මගේ හිතේ දැන් සතිය නෑ කියලා සතිය පිරිනකොටම තමයි දැනගන්න නැවත එක දිනු කරගන්න. ඊළඟට යථා ධනුප්පන්නස්ස සත් සම්බොජ්ජං උපාදෝ හොති පටිපදානාති. අර තිරිහෙච් එක නැවත ඇති කරගන්න ක්‍රමයක් දන්නවා. ඇතිවෙච්ච සම්බොජ්ජංගිය යථා ධුප්පන්නස්ස සත් සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණ හොති පටිපදානාති. ඒ අර සම්පූර්ණ කරගත්තු තමන්ගේ දැනට තියෙන සත් සම්බොජ්ජංගිය වැඩි කරගෙන පරිපූර්ණත්වයට පත්වන ක්‍රමයක් තමන් දැනගන්න. සති සම්බොජ්ජංගය විතරක් නෙවෙයි, සති ධම්ම විදිය විරිය තේති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ හතම දේ වෙනවා. හතම දිනවල දිනවල යා වැඩිපුර උපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් බවටපත් වෙනවා. දැන් මේ සියල්ලක්ම කරන්නේ මොකක් එක්කද? මේ සති නිමිත්තත් එක්කම තමයි යන්නේ. සති නිමිත්ත තියෙන එක දැන් මම වාසියෙන් ඉන්න කෙනෙක් ගන්නවා. ඒ නමුත් තවත් Taman ධර්ම කරුණ මෙනෙහි කරනවා ධම්මයේ සම්බෝධන විදියට ස්කන්ධ ධාතු ආයතන නාම රූප මෙනෙහි කරනවා තමයි. කටගැන් නිරුදින් බලනවා. දැන් මේ බලන එක තමයි මෙයාගේ ජීවිතයේ තෘප්තිමත් බව තෘප්තිමත් කාරණා විදියට පත්වලා තියෙන්නේ. වෙන ගැටෙන්ට අනවශ්‍ය ගමන් යවෙන්න පුළුවන්, අනවශ්‍ය කතා කරන්න පුළුවන්, අනවශ්‍ය දේවල් බලන්න යන්න පුළුවන්. දැන් ඒ වනේ මෙයාගේ සන්තෝෂය මෙන්න මේ ආධ්‍යාත්මික ලෝකයක් එක ජීවත් වෙනවා. ඇතැම්මිට යුතුයම් කරන්න, රැකී රක්ෂා කරන්න, අධ්‍යාපන කටයුතු සඳහා ආයා ගමන් බිම යන්න පුළුවන්. හැබැයි ඒ යන්නේ තෝ මෙන්න මේ සතර සතිපට්ඨානේ නැමැති භූමිය තුල පිහිටලා මොනදී යව තමන් ඉන්න තැන සතිපට්ඨානේ තුලට ගිහිල්ලා තමන් සතිපට්ඨානේ කරන වගේ මට්ටමේ ඉන්නේ. නමුත් පහු වෙනකොට මොකද වෙන්නේ? මොහු යන හැම තැනම සතිපට්ඨානේ වැට උභාගෙන ඉන්න වපසරිය දික් කරගන්නවා. ඔහුගේ ෆීල්ඩ් එක, ඔහුගේ ඉඩම, ඔහුගේ ලෑන්ඩ් එක ලොකු කරගන්නවා. යන්නේ යන තැන ඔහු සතිපට්ඨානය සහිත යනගෙන බලපත් වෙනවා. ඔය දැන් සෙරෙප්පු හදන මුල් කාලේ කියන්නේ මුල් කාලේ රජවරුන්ගේම මුල්ම කාලේ කෙනෙක් හිටියලු සේරකේ රජතුමා යන තැන්වල හම්කැලේ තියෙති යන රජතුමා කය තියෙන තැන. පස්සේ තමයි රජතුමාගේ කකුලට විතරක් ගැලපෙන සෙරෙප්පු දෙකක් හදලා තියෙන්නේ. ඒ සෙරෙප්පු දෙක දැම්මට පස්සේ හැමදැනම ඉතින් හම්දාල යනවා වගේ තමයි. අන්නේ වගේ තමයි වෙනතනේ අපට අපේ සේෆ්ටියකට අපේ සුරක්ෂිතභාවයට හරියට සතිපට්ඨානය තුළ අපි වාසය කරන දර්ශනවතින් අපි කොතන ගියත් අර සෙරප දෙකක් දාගත්තා වගේ නැත්නම් ගාන්ඩ් එකක් දාගත්තා වගේ Tamanට රැකවරණයක් තියෙනවා. අන්නේ රැකවරණය තුළ තියෙන ඉහළම අවස්ථාවක් තමයි මේ බොජ්ජංග ගැන සංසඳහන් කරන්නේ. මේ බොජ්ජංග හතර මේ තැනත්තාගේ වැඩෙන උපරිම ලෙසට වැඩෙනවා. අඩුපාඩුවක් වුණත් තවත් ඒවා සම්පූර්ණ කරගෙන ඉදිරියට මනසක් කරන. ඒ විතරක් නෙමෙයි මේ බොජ්ජංග සම්පූර්ණ වීම තුළින් හැම මොහොතෙම හෝ අනිත්‍ය සංඥා මෙනෙහි කරනවා. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට වැඩිපුර බලන්නේ මේ ඇස කන ආදී ආයතන, රූප ශබ්ද ආදී අරමුණු, ඒ වගේම විඥානය, මේ හැම දෙයක් ගැනම උට එක ප්‍රධාන දැනුමක් ලැබෙනවා. දැන් මේ කතා කරන්නේ සම්මුති සත්‍යව නෙවෙයි, දැන් සම්පූර්ණ මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍ය කාරණා. ඔහු කුමක් ස්පර්ශ කරන්නේ? ශරීරය බැලුවත්, වේදනාවක් බැලුවත්, රූපයක් දැක්කත්, ගඳ සුවඳක් වින්දත්, ඒ හැම දෙයකම තියෙන එකම යථාර්ථය මොකද්ද? අහුත්වා සම්බුතං හොත්වාන භවිස්සති. තේර නැති මේ හටගත්තා. ඉතුරු නැතුවම නිරදේනවා. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. මෙන්න මේක තමයි හැම දෙයකම තියෙන යථාර්ථය. මේ යථාර්ථය තුල අපි යන්න කියලා කියනවා නම් ඒ මොහොත තුල, ඒ සිතන මොහොත තුල අපි කිසිදු බාහිර රූපයකවත් පුද්ගලයෙක් තුරවත් අපේ හිත බැසගෙන නැහැ. වැඩ දෙයක් තම අපේ හිත තුරවත් අපි බැසගෙන නැහැ. අපි සම්පූර්ණ ප්‍රඥා කයිසික මතින් අන්නේ ඉන්න මොහොත තුල අපේ ශරීරයට කොයිතරම් බරපතල අසනීපයක් තිබුණත් ඒ අසනීපය තමන්ගේ වෙලා නැහැ. තමන් කොච්චර වයසට ගියේ හිටියත් තමන්ට ඒ වයස දැනෙන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ කොයිතරම් වේදනාවකින් තමන් හිටියත් මෙන්න මේ යථාර්ථය සීකරන මොහොතේ තමන්ට ඒ වේදනාව දැනෙන්නේ නැහැ. වේදනාව දැනෙන්න පුළුවන්, ඒ වේදනාව තමන්ගේ වෙලා නැහැ. වේදනාව වේදනාව පිටර දකින්න විතරව කරා. මෙන්න මේකට තමයි අජර අමර කියලා කියන්නේ. අජර අමර කියන්නේ මේක. මහලු වීමක් නැහැ. ලෙඩ වීමක් නැහැ. මරණයක් නැහැ කියන්නේ මේක. මේක මරණයෙන් පස්සේ තැනක ඉපදලා ඇති වෙන ස්වභාවයක් නෙවෙයි. මේක යථාර්ථ අවබෝධ කරගත්ත මොහොතේම ලැබෙන අරිසාහයක්. ජීවත් වෙන කාලෙදිම ලබා ගන්න පුළුවන් අරිසාහයක් මේ. තමන්ගේ දරුවා ගැන සිහි කරනකොටම බාහිර දරුවෙක් ඉන්නව නෙවෙයි මේ මොහොතේ තමන්ගේ චිත්ත චෛතසික ටික එකතු වුණා කියලා දැනගන්න දක්ෂනෝතින් දරුවාගේ දැන්වීමෙන් හටගන්න දුක්ටි හටගන්නේ ලෝක සම්මත විදිහට යුතුය කණ්ඩික කරන්න පුළුවන් නමුත් ඒ මිහා දෙයක් ඔබ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තුල සම්පූර්ණයෙන්ම හිත පාලනය කරන්න පුළුවන් මට්ටමට උපරිම ලෙස අපි හිටියොත් ඒ ඉන්නේ තමන් සතර සතිපට්ඨානය තුල ඉන්නේ කියන එක ගැන මේ විදිහට පින්නතුනේ මේ බොජ්ජංග පිළිබඳව කරුණ දක්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ ධම්මානුපස්සනාව තුළ ඉඳීමේ ඊළඟ ප්‍රතිඵලය විදිහට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න තවදුරටත් උත්සාහ කරන්නවා කියන දුක්ඛ සත්‍යය එන පංචමාත් ස්කන්ධය මේ දුක කියලා කියන්නේ අවිද්‍යා සහගතව හටගත් ස්කන්ධ පංචකය දුක කියලා කියන්නේ සංකේතේන පංචපාදක සංඝා දුක්ඛ දුක්ඛ සමුදය කියලා කියන්නේ මෙන්න මේ අසකන ආදී ආයතන වලට අවිද්‍යා සහගත ආයතන හටගෙන බාහිර රූප ආදී එක තියෙන ආසාවටයි දුක්ඛ සමුදය සත්‍ය දුකට හේතුව කියලා කියන්නේ අන්න ඒ දේ පිළිබඳව අනවබෝධය දුරු කරලා ප්‍රඥාවෙන් බලලා ඊට තියෙන ආසාව නැති කිරීමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ ඒ නිරෝධ කරන මාර්ගයයි මාර්ග සත්‍ය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මෙන්න මේකෙදිම පින්නතුනේ අපට යම් කිසි දෙයක් ගැන ආසාවක් ඇති වෙනවා නම් ලෝභයක් ඇති වෙනවා නම් ඒ ලෝභය ඇති වෙන්නේ කොහොමද කියන එක කරුණු 10කින් විස්තර කරන මෙතනින් ඇසන රූපයක් දැකලා ඒ රූපේ ආසාවක් ඇති වෙනකොට කරුණු 10ක් පසු කරලා ගිහින් ඇස රූපය චක්ක විඥානය චක්ක සම්පස්සය චක්ක සම්ස්ත වේදනා රූප සංඥා රූප සංකේතන රූප සංඥා රූප විතක්ක රූප විචාරණය කර්ම 10 එක දිගටම යනවා ඒ කර්ම තියෙනවා ඒ සටහනේ තියෙනවා දැන් තැමර දාලා තියෙනවා බලන්න අන්තිම හරිය වෙද්දී එතකොට මුලදී අපි දාලා තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියලා මුල් හය දක්වලා තියෙනවා ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා අර මුල් හය දාලා තියෙනවා ඊට පස්සේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ කියලා විඤ්ඤාණ හය වගේ 6 10ක් ඇතිය 6 10ක් ඇතිය නැත්තම් 10 6ක් ඇතිය මේ ඒ විදිහට තමයි ඇත්තේක ඒ යන විදිය තමයි ඔය 60ක් විදිහට නිර්මාණය වෙන හැටි වෙන්නේ කනත් එහෙමයි කන කියන්නේ සෝතය සෝත කියන්නේ කන ඊය කියන එක සෝත ශබ්ද සෝත විඥාන සෝත සංපස්සේ සෝත සම්ඥා වේදනා ඡන්ද සංඥා ඡන්ද සංචේතන ඡන්ද තණ්හා ඡන්ද විතක්ක ඡන්ද විචාර කියලා ඒකෙන් තර වගේ යනවා 10ක් යනවා තන කොටබ්බකෙන ස්පර්ශ කියන්නේ කයට එන ඇතිවන ස්පර්ශය ෆීලින් එක. එතකොට පින්නතුනේ මේ හැම දෙයකම තියෙන ලක්ෂණය මොකද්ද? ওই හැටේම තියෙන ලක්ෂණය තමයි ওই හැටේම තියෙන ලක්ෂණය තමයි පෙරණ දෙබී හටගෙන ඉතුරු නැතුවම නිරෝධය. ඕවා කිසිම දෙයක් කලින් තිබ්බ දේවල් නෙවෙයි. ඒ මොහොතේ හටගන්න දේවල් හේතු මත ඒ මොහොතේ නිර්මාණය වෙන දේවල්. ඇත්තවත් රූපියවත් කලින් තිබ්බ දේවල් නෙවෙයි. චක්කු විඥානයවත් කලින් තිබ්බ දේවල් නෙවෙයි. ඒ හැම දෙයක්ම ඒ මොහොතේ නිර්මාණය වෙන දේවල් අනිත් දේ තමයි ඇසකන ආදී ආයතන 6ක් තියෙනවා. රූප ශබ්ද ආදී අරමුණු 6ක් තියෙනවා. 12ක් තියෙනවා 6. ඔලි 12න් කීයක් බලන්න පුළුවන්ද? ඇස බලන්න පුළුවන්ද? ඇස බලන්න පුළුවන්ද? ඇස බලන්න බෑ. කන බලන්න බෑ. නාසය බලන්න බෑ. ගඳ සුවඳ බලන්න බෑ. ඇස කන නාසය දිව ශරීරය මනස මේ හයම බලන්න බෑ. ඒ වගේම සද්ද, ගන්ධ, රස, පොට්ටම්බ, ස්පර්ශ ඒ පහම දකින්නත් බෑ. දකින්න පුළුවන් එකම රූප ආයතන විතරයි. රූපේ විතර බලන්න පුළුවන්. ඇහැ බලන්න බෑ. ඇහැ කියන්නේ පෙනීමේ ශක්තියක බලන්න බෑ. කන දකින්නත් බෑ. කනේ ඇසීමේ හැකියාවට කන කියලා කියන්නේ. ඒ හැම දෙයකම ලක්ෂණය මොකද්ද? ඒ හැම දෙෙම ඒ මොහොතට හටගන්න දේවල්. කලින් තියෙන දේවල් නෙවෙයි. දැන් මේ කය තියෙනවා. කය බලන්න පුළුවන්ද? කය බලන්න පුළුවන්ද? සාමාන්‍ය කය නම් කියන්නේ මේ ශරීරය බලන්න පුළුවන් කියලා කයනේ. වෙනතන බුදුහාඳුරෝ කියන්නේ කය බලන්න බෑ. ඔබ මේ දිහා බලනකොට පේන්නේ මගේ කය නෙවෙයි. ඔබට පේන්නේ රූපය. ඔබේ ඇහැට මේ රූපය පේන්නේ. කය, ඔබේ කය කියන්නේ ඔබේ අත නම් ඔබ මේ බලන්නේ කය නෙවෙයි, රූපය බලන්නේ. ඔබට කය දැනගන්න ඕන නම් කයට ස්පර්ශයක් එන්න ඕන. ඒ ස්පර්ශයක් එන අවස්ථාවේ තමයි මේ කය කියන එක ජීවමාන වෙන්නේ, ලයිව් වෙන්නේ. අනිත් වෙලාවෙදි මේ කය නැහැ. කයට දැන් මේක කය නම් මේක ස්පර්ශය මේ පැත්ත. එතකොට මේක ස්පර්ශය. මේ කය වෙලා මේ ඇඟිල්ලෙන් ගහනකොට මේක කය වෙලා මේක ස්පර්ශය. දෙපැත්තට මාරුත් වෙනවා. එතකොට පේනොතන මේ වගේ ගැඹුරු ධර්මයක් බුදුහාඳුර විස්තර කරනවා. මේ කය කියන එක ඔබේ ඇඟටම සම්පූර්ණ සීතල දැනෙනවා නම් ඒවලේ මුළු කයම ශරීරයේ කය විදිහට තියෙනවා. හැබැයි එක ගණකට ඇල්පෙනෙත්ෙන් අනිනවා නම් අනිනකොට ඒ වෙලාවට කය වෙන්නේ ඒ ඇල්පෙනෙත්ෙන් ඇන්නේ ස්ථාන විතරයි. අනිත් එකේ වෙලාවේ කය වෙන්නේ නැහැ. කයක් බවට පත් වෙන්නේ, කයක් තියෙන්නේ පොට්ටබ්බේ තියෙනකොට, කාය විඥානේ තියෙනකොට, කාය සංකස්සේ තියෙනකොට, කාය සංස්ඥා වේදනාව තියෙනකොට, පොට්ටබ්බ සංඥා, පොට්ටබ්බ සංචේතන, පොට්ටබ්බ තණ්හා, පොට්ටබ්බ විතක්ක, පොට්ටබ්බ විචාර කියන මේ කරුණු 10ම තියෙන තැනකයි කය කියන එකක් තියෙන්නේ. ඇහැ තියෙන්නේ කොතනද? මෙතන සම්පූර්ණම කරුවරණ ඇඟේලා ඇහැක් නැහැ මගේ ඇත්තෙන්. ඇහැ තියෙනවා නම් මේ ආලෝක ඇතුළු හේතු ටික තියෙනකොට රූපය තියෙනවනะ, චක්කු විඥානය තියෙනවනะ, චක්කු සංකල්පය, චක්කු සංස්කාර වේදනා, රූප තණ්හා, රූප සංඥා, රූප සංකේතන, රූප විතක්ක, රූප විචාර කියන මේ 10ම තියෙන තැනයි. ඇස කෙනෙකුට. ඒකත් දිගටම තියෙන දෙයක් නෙවෙයි. එහෙම මතේ හටගෙන එතන වෙනකොට වෙනවා. එක ආයතනයක් සජීවී වෙනකොට, එක ආයතනයක් ලයිව් වෙනකොට අනිත් ආයතන ටික නිස්සම්බව නිෂ්ක්‍රියව තියෙන්නේ. එහෙම ඇක්ටිව් නෑ ඒවල. නමුත් මේ ආයතන වේගෙන් යන නිසා අපිට හිතෙන්නේ ඔක්කොම ආයතන දෙක එකටම ඇක්ටිව් වෙනවා කියලා. එහෙම ඇක්ටිවේට් වෙන්නේ නැහැ. එක මොහොතක එක ආයතනයක් විතරක් ක්‍රියාත්මක වෙනවා. ඒකට මෙන්න මේ අවබෝධයක් ලැබෙනවා පින්නතුනේ. දැන් එන්නම අපි අර හුස්ම ගැනීමෙන් පිට කිරීමෙන් සිහිය දිනු කිරීම ආරම්භ කරපු මේ ගමන ආයතන කුසලතාවයට හිත තියලා තමයි අපි මේ අවසන් කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අර මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ඉක්මනටම රහත් වෙච්ච ආයතනෙන් අගතැන්නපත් වුණේ කවුද? බාහ්‍ය දාර්ශනිකය. බාහ්‍ය දාර්ශනිකයට බුදුහාඳුන කරපාන ශාසනාව තමයි. ඒවන් හිතේ බාහ්‍ය සිකිතම් බං දෙත්තේ දෙත්තමත්නම් භවිස්සති, සුතේ සුතමත්නම් භවිස්සති, මුතේ මුතමත්නම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිස්සති. ඒ වංගිතේ බාහ්‍ය සිකිතම්ම බාහ්‍ය ඔබ මෙහෙම ඉක්මෙන්න. ඇසට රූපයක් දැක්කනම් ඒක එතනින්ම නිරුද්ධ වෙනවා. ඒක අනිත් ආයතනයකට යන්නේ නැහැ. ඇසෙන් ගන්න දේ මනසෙන් හිතන්නේ ඇසෙන් ගත්තු දේ නෙවෙයි. ඇසෙන් ගත්තු දේ අරඹයා ඒක නිරුද්ධ වීම හටගත්තු සංඥා වේදනා දෙකයි මන ආයතනයෙන් අරමුණු කළ හැඳලා. එතකොට ඒ අරමුණු කරපු දේ එක දෙයක් දහ දෙනෙක් විදිහව තරමුණ කරන්නේ ආකාර 10කට. දැන් මම මෙතන ඉන්නවා. සිංහල දන්නේ නැති ඉන්නවා. සිංහල භාෂාව බැරි ඇත් ඉන්නවා. මම කියන දෙයට එකම වචන නිකුත් වුණාට ඒකේ හැංගි ලෝකෝලම වෙන වෙන විදිහට මාව තේරුම් ගන්න. මෙතන සිංහල භාෂාව පුළුවන් අය හිටියා. ඒ අයගෙනුත් මාව තේරුම් ගන්න එක එක විදිහට තමයි මාව තේරුම් ගන්න. මම වෙන ආරංචි මාත්‍ර තියෙන විදිහට මම කතා බහ කරන විදිහට කරන වැඩම තමයි එක එක නාගේ ලෝකෙට අනුව මාව වෙන. මම හුඟක් ආශ්‍රය කරන කෙනෙක් ඉනවනම් යාමන් වෙන වෙනත් විදිහකට හිටන්නේ. මගේ අමතක තවත් දෙයක් මාව දගෙනකොට හිතන්නේ මේක තමයි ඒ ඒ පුද්ගලයාගේ ලෝකයට අනුව ඒ නිර්මාණය කරගන්න දෙයක් මේ තියෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දි පින්නතුනි බුදුහාඳුරෝ ඉහෙළම දක්ෂතාවයකට සලකන මේ ආයතන කුසලතාවය ඇතෙන් රූපයක් දකිනකොට ඒකේ ආයතනෙන් හටගෙන එතනම නිරුද්ධ වුණා. අනිත් ආයතනෙන් ඒ ආයතනත් එතනම නිරුද්ධ වෙනවා කියන එක දකින එක තමයි ප්‍රඥාවන්ත කෙනෙකුට දකින්න තියෙන ඉහළම දේ. යම් කිසි විදියක මේ විදියක කෙනෙක් දැක්කොතින් ඒ අය ඇසෙන් පේන රූප හොයාගෙන බාහිරට ගිහිල්ලා ඒ රූපය තුල මුලා වෙන්නේ නැහැ කියන එක. හැබැයි ඒ දකින රූපයෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. රහතන් වහන්සේ පින්න පාත යනකොට දානෙක ලැබෙනවා. දානෙක අනුභව කරනවා. හැබැයි මුලා වෙල නෙවෙයි අනුභව කරන්නේ. දැන් අපි අනුභව කරන්නේ කොහමද? තිඟාන දිහා බලාගෙන ලස්සනක තියෙනවා. ඈ දුමුරු පාට බැලුම් ටිකක් තියෙනවා. රතු පාට සලාදක් තියෙනවා. කහ පාටක පරිප්පුත් තියෙනවා. කොළ පාටක මැලුමක් තියෙනවා. මේ ඔක්කොම ටික පාට පාට බල බල ලස්සන කියලා හිතාගෙන අතෙන් රස කර කර කනවනේ. එතකොට මේ රස දැනෙන්නේ මේ තිඟාන තියෙන දේවල් ටික කියලා හිතලා අපි දැන් රස විඳින්නේ. ඇත්තෙන්ම මේ දැන් මොහොතේ කට රස දැනෙන්නේ මොකක් පිළිමදවද? මේ කටේ තියෙන කෙනත් එක මෙතන වෙච්ච වමනේ ටීකට තමයි වමනේ වගේ ටීකට තමයි දැන් මේ රස කර කර ඉන්නේ. ඉන්නක මං හිතන්නේ අනේ මේ බැදුම් ටික හරිම රහයිනේ. තා පොඩ්ඩක් දා ගන්න ඕනේ කියලා ඒකත් අත් ගන්නවා. අනේ මේ සාරා දෙක හරිම රසයි තා පොඩ්ඩක් දෙන්න කියලා ඒකත් අරගන්න කිව්වා. දැන් අපි හිතන්නේ මේ රස දැනෙන්නේ මේ තිනන්නේ නේවත. ඇත්තටම මේ පිඟාන තියෙනව නෙවෙයි මේ මොහොත රස එන්නේ. ඒ පිඟාන තියෙන විදිහටම රස නැහැ මේක. කෙලත් එක මිශ්‍ර වෙලා ඩක් වලින් හප් මේව කරලා හපලා දිවෙන් එහාට මන කරාට පස්සේ එන රස තමයි මේ තියෙන්නේ. ඒ රස උනත් මේ දිවෙන් විතරයි තියෙන්නේ. දිවෙන් පල්ලයට ගියාම මේ රස මොකුත් නැහැ. එතකොට මෙන්න මේ මුලාව තුල ඉඳගෙන තමයි අපි පිනතුනි හැමදාම දුක් සැප විඳින්නේ. මෙන්න මේ මුලාවෙන් අපි මුදවලා යථාර්ථවාදීව ලෝකයේ වෙත ලෝකයේ අපි හිටවල තියන්නටයි බුදුහාමුදුරුවෝ ප්‍රාණසාතනා කළේ. එතෙන්දි මේ රත්යේ ආහාර පානය කරත්තේ ඇහෙන් දකින රූපයක ලක්ෂණ, කනෙන් ඇහෙන ශබ්දයක මීරි බව දකින්න එපා කියලවත් ඒව නොලැබී යනවා කියලවත් නෙවෙයි මේ කියන්නේ. ඒව රහතන් වහන්සේලට ඒ විදිහටම දැනෙනවා. හැබැයි දැනුණු උන්වහන්සේලා ප්‍රඥාවෙන් ඒක පරිහරණය කරලා අපේ රහතන් වහන්සේලගේ තියෙන වෙනස අපි යමක් හොයාගෙන යනවා නම් යන්නේ කලින් හිතාගෙන ඒ තියෙන දේ බලන්නයි අපි යන්නේ. අපි දැන් ගෙදර යන්නේ තමන් අන්තිමට ආපු ගෙදර හොයාගෙන තමයි යන්නේ. තමන් අන්තිමට ගෙදර දොර වහලා ආවම ඒ විදිහට දෙයක් තියන්න බලාපොරොත්තු වෙන තමයි දැන් යන්නේ. බැරි වෙලාවත් ගෙදර යනකොට දොරවල් ටික ඔක්කොම කඩලා හොරු බරු ටිකත් ඔක්කොම අරන් ගිහලා නම් ඉතින් අපි මොනවද ඔබටපත් වෙන මොකද අපි බලාපොරොත්තු වෙච්ච ගේනෙකෙන් දැන් මේ තියෙන්නේ. පින්නතනේ අපි යන්නේ ඒ කලින් අපේ මනසින් නිර්මාණය කරගත්තු දේ හොයාගෙන යන නිසා තමයි අපිට මේ දුක ඇති වෙන්නේ. හැබැයි ගියාට පස්සේ නිර්මාණය වෙන ලෝකයක් තියෙනවා. ඒක හරියට අර කණ්ණාඩි ළඟට යනවා වගේ. අපි හැමදාම කණ්ණාඩි ළඟට යනවා. ඒ කණ්ණාඩි ඔබේ පින්තූරය, ඔබේ ඡායාව, ඔබ යන්න කලින් ඔබ එනකම් බලන් හිටියේ නැහැ. ඔබේ තෙන්ට යනකොටම ඒ හේතු ටික නිර්මාණය වෙලා ඒ මොහොතේ කණ්ණාඩියේ දර්පණය මත ඔබේ රෝගය නිර්මාණය වෙනවා. ඒ මොහොතේ ස්වභාවය ගන්න. අන්න ඒ වගේම තමයි අපිත් මේ ලෝකේ ඇසුරු කරනකොට අපේ ජීවිතවලට ඇත්තටම මේකයි වෙන්නේ. ඇසෙන් දකින දේවල්, කනෙන් අහන දේවල්, හිතට දැනෙන දේවල්, ඒ හැම දෙයක්ම ඒ මොහොතට අනුව නිර්මාණය වෙන දෙයක් තමයි අපි විඳින්නේ, අපි දෙන්නේ, අපි එක්ස්පීරියන්ස් එක ගන්නෙ ඇත්තටම. නමුත් අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ ඒ අතීතයේ තිබුණු දෙයක් හොයාගෙන අපි යන්නේ. අන්න ඒ දේ වෙනස් වෙනකොට තමයි අපි දුකටපත් වෙන්නේ. යම්කිසි වෙලාවක අපි හරියටම දිට්ඨිය දිට්ඨමත් නම් කියලා අවබෝධයට ආවොත් ඒ මොහොතේ සොයාගෙන නිර්මාණන ලෝකයකට අපි යන්නේ. අන්න ඒ ලෝකයේ තුල ජරා මරණ නැහැ. ඒ ලෝකයේ තුල කැඩෙන බිඳෙන දේවල් නැහැ. ඔබේ දර්පණය කණ්ණාඩියේ ඔබේ පේන රූපය සොරකම් කරන්න කෙනෙක් නැහැ. ඒකට හානියක් කරන්න කෙනෙක් නැහැ. ඇයි ඒක ඒ මොහොතේ නිර්මාණ වෙන දෙයක්. අන්නේ මත්තමට අපේ ජීවිතය හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මොහොතින් අන්නේ ආධ්‍යාත්මික ලෝකයේ තුල අපට රණ්ඩු සරවල් කරන්න දෙයක් නැහැ. අපට කැඩෙන්න බෙදෙන්න ලෙඩ වෙන්න මහලු වෙන්න මැරෙන දේවල් නැහැ අපේ ලෝකේ. විනාශ වෙන දේවල් නැහැ. හැම මොහොතෙම නිර්මාණ ලෝකයක් තියෙනවා. හැබැයි ඒ ආධ්‍යාත්මික ලෝකය ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ගමන් අපි මේ සාමාන්‍ය ලෝකයේ මේ සම්මුති සත්‍ය තුලින ලෝකෙට අපි පිටපාන්නේ. අපි වැඩි හිටියන් ඉන්නව නම් වැඩි හිටියන් ගරු කරනවා. රහතන් වහන්සේ කෙනෙකුට උනත් කියන්නේ වැඩි හිටි හාමුදුරු කෙනෙක් කියනවා නම් ඔබ සම්මදාවේ පුතගෙන හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරන රහතන් වහන්සේ වඳිනවා. මම මේ අවබෝධයටපත් වුණා දැන් මම කාටවත් අඳින්න ඕනේ නැහැ කියලා එකක් නැහැ. වයසෙන් අඩු වෙන නම් ඔබ සම්මදායෙන් බාලහන් වැඩි හිටි කෙනා පුතගෙන කෙනෙක් උනත් එයාට රහතන් වහන්සේ වඳිනවා. ඒ සමාජ සම්මතයේ බුදුහාමුදුරු කරකට සමාජයේ පැවැත්වෙන්නේ ඒ සමාජ සම්මත චාරිත්‍ර ධර්මයෙන්. ආධ්‍යාත්මික ලෝකයේ මේ කෙලෙසුන්ගේ නිදහස් වෙලා විමුක්තියට පත් වෙන මේ උතුමන් වහන්සේත් අර වැඩි හිටි පුතාගෙන කෙනාට වඳිනවා. තමාගේ අම්මා තාත්තා අසරණ වෙලා ඉන්නවා නම් පින්නපාත කරලා හරි ගිහිල්ලා අම්මගේ තාත්තට කෑම්බේ පවන්නවා. අනේ දෙකේ දෙකමත් නම් මට දැන් කරන්න දෙයක් නැහැ කියලා එහෙම පිටුපන්නේ. තමන් මෙලොවට ගැනිත කරපු තමන්ගේ ආම වෙනුවෙන් අවසාන මොහොත දක්වාම ඒ රහතන් වහන්සේ තමන්ගේ යුතුයම කරන්නට ඕන. මේ ආත්මම තාත්තේ විතරක් නෙවෙයි. බැරි වෙනවා ගියාත්ම භාවයේ අම්ම තාත්තගෙන දුගතිය කියන බව දැනගත්තොත් සාංගික දානය දීලා හරි අර අම්මට පින් අනුමෝදන් කරගන්න ඕන. තමන් සැලකම්බ කරන්නේ නැහැ. තමන්ට ධනයක් නැහැ. තමන්ගේ හිතවත් විශ්වාසවන්ත ශ්‍රද්ධාවන්ත දායකයන්ට කියලා. ඉසහාකාව චිත්තගුරුපතිය අනාදිට චිත්තම වගේ මානවලාභයේ සැනහවක් දායකයන් කියලා දැනුවත් කළා. ඒ අයගේ ධනයෙන් අර අම්ම තාත්තා වෙනුවෙන් පින් සංකල්ප පින් අනුමෝදන් කරනවා. එහෙම චාරිත්‍ර මේ ශාස්ත්‍රයේ දුරු තියනවා. ඒ නිසා එපාතකින් මානසික ආධ්‍යාත්මිකව ඉහළ තලයක ඉන්න ගමන් සම්මුති ලෝකයේ තුල ඒ සදාචාරවලට එරෙහි නොවි ඒව කඩ නොකර ඉන්නට ඕන. රහතන් වහන්සේ කෙනෙක් වුණත් ගංගකින් එතර වෙනවා නම් ආරුවකින් රහතන් වහන්සේ ගාස්තු ගෙවන්න ඕන. මම රහත් වෙලා ඉන්නේ මට ওই ගාස්තු ගෙවන්න ඕනේ කියලා කතාවක් නැහැ. Taman salli pawachchi nokarana wenna puluwa. දායකුට කියලා හරි Taman ඒකට ගාස්තු ගෙවන්න ඕන. එහෙම නැත්නම් ඉතින් රහතන් වහන්සේ ඊරිදි බලෙන් යන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊරිදි බලෙන් යන කෙනාට ඒ නීති රීති අදාළ නැහැ. දැන් මේ ඉස්ස ගන්න ඕන කම තියෙන්නේ සාමාන්‍ය කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙක් වුණත් රටකට යනවා නම් වීසා ගන්න ඕන. හැබැයි ඉරිදි බල තියෙනවා නම් එයාට මේ දෙන්නේ අදාළ නැහැ. ධ්‍යාන අභිඥා මට්ටමේ දිනු කරොත් මේ පැත්තේ වාසිතේක බුදු දහමෙන් සම්මත කරගෙන තියෙනවා. එතකොට සොරේ කියලා කාටවත් දෝෂාරෝපණය කරන්න බෑ. දැන් කෙසේ වෙතත් අපි මේ කියන උත්සාහ කළේ එක අතකින් තමයි ආධ්‍යාත්ම දියුණුව ලබා ගන්න ගමන් අනෙක් අතින් තමන් ඇසුරු කරන ඇටසේ දහම් වරප්‍රසාදේ ලබා දීලා ලෝක සම්මත විදියට මේ සම්මත වටේදී නොවි ජීවත් වෙන ආකාරයත් බුදුහාමුදුර අපට දේශනා කළා. ඒ තරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාර්යය හිටිය ගැටේ අකාශ්‍යප බුදුරජාණන්සේ කාර්යයේ ගැටේ කාර වගේ අය මේ සාසනෙ හිටියේ චිත්ත ගෘහපති වැනි අනාගාමි අය, උග්ග ගෘහපති වැනි අය. ඒ අය ගෙදර ඉඳගෙන තමන්ගේ යුතුකම් කරා. අනාගාමි අය ඇවිදුනේ නැහැ. මොකද සමහර යුතුකම් වලින් ඒ අයට නිදහස වෙන්න බැරි වුණා. එවැනි අයට බුදුහාමුදුරු මහාන වෙන්න කියලා බල කලේ නැහැ. ඇයි? ඒ අය සමහර වගකීම් වලට බැඳලා හිටියාය. කාමභෝගී ජීවිතයක් ගත නොකර gedena ඉඳගෙන දෙමෝපියන්ට ඇතැමිට කලින් හිටිය තමගේ ඥාතීන්ට ඒ අයට තමගේ යුතුයකම් කරන්න වුණා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ යුතුයකම් වලට නිතරම ඒවට ගරු කළ තියෙනවා, ඒව කරන්න උනන්දු කරවල තියෙනවා. ඒ නිසා කිසිසේත්ම මේ ආධ්‍යාත්මික ජීවිතයත් සමාජ සම්මත ජීවිතයත් ලෝක ව්‍යවහාරයක් අතර ගැටමක් ඇති වෙලා නැහැ. අන්න ඒක තමයි මේ ධර්මයේ තියෙන විශේෂත්වය. මේ ධර්මයේ ඉදිරියට යන්නට යන්නට අපිට වෙනකට වඩා මිනිසු සමග සාමූහිකව සමගියෙන් එකඟව කරදර අඩුවෙන් ගැටුම් අඩුවෙන් ජීවත් වෙන්නට අවස්ථා ලැබෙලා තියෙනවා. අන්න ඒක තමයි බුදුදහමේ තියෙන ප්‍රායෝගිකත්වය. අන්න ඒක තමයි බුදුදහම මෙතෙක් කලක් ලෝකයේ ගම් නගර රටවල් මහද්වීප හරහා ගිහිල්ලා මුළු ලෝක ව්‍යාපාරමක් වට ගිය බුදුදහමේ මේ තියෙන සර්වකාලීන බව, සර්ව ව්‍යාපී බව, සර්ව පුද්ගල බව නිසා හැම ප්‍රදේශයකම හැම පුද්ගලයෙකුටම කිසිදු දේශ සීමා බාධකින් තොරව හැම දෙනාටම ඇප්ලයි කරන්න පුළුවන් දහමක් නිසා තමයි මේක ලෝක ආගමක් බවට වර්තමානයේ වේගින් පැතිරීගෙන යන්නේ. ඉතින් එවැනි දහමක පහස ලබන්නට අවස්ථා ලැබිච්ච ඔබ ඉතාම භාග්‍ය සම්පන්නයි. සාරාංශ කල්පලක්ෂයක බුදුරජාණන් වහන්සේගේ පරිත්‍යාගයක කැපවීමක අනාවරණයක රිසර්ච් එක ප්‍රතිඵල අපි මේ ඉතාම කෙටි කාලයක් තුළ තුනින අවස්ථාව. ඉතින් ඒ ගැන අපි එකන්දකින් බුදුහාඳුනට ගෞරව කරන්න ඕන. මේ දහම ආරක්ෂා කරගෙන ආපු සංඝරත්නයට අපි කෘතඥ වෙන්න ඕන. ඒ ගරුත්වය, ඒ කෘතවේදීත්වය දක්වන ඉහළම විදිය මොකන්ද? ඒ දහම හොඳින් අහලා අපේ ජීවිතයට හැකි උපරිම ලෙස දහම් ප්‍රායෝගිකව කරන්නට දරන උත්සාහය තමයි බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට කරන ලොකෝම කෘතඥතාවය වෙන්නේ. අනිත් එක බුදුහාම දේශනා කළා, ඔබ මේ ශාසනයේ, ඔබ මේ ධම්මගේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක රිලේ එකක් වගේ, බැටන් එකක් වගේ. මේ ඔබ යටින් ආපු බැටන් එක අනිත් තරපුරට දීලා ඔබ ඇස් දෙක පියාගන්න ඕන. ඒක කෙනෙක්ගේ ආගම වෙනස් කිරීමක් නෙවෙයි, ඒක කෙනෙක්ගේ දර්ශනය, කෙනෙක්ගේ ආධ්‍යාත්මය, කෙනෙක්ගේ විෂන් එක වෙනස් කිරීමක්. බුදුහාමර සමහර ආගම් වලින් ආපු වැඩ කිව්වේ ඔබ කලින් ගරු කරපු ශාස්ත්‍රෝයන්ට එහෙමම ගරු කරන්න ඔබ. ඔබ කලින් දන් දීපු උපාලි වැනි අයට කිව්වා නිගණ්ණ නාත පුත්තට ඔබ කලින් කරපු විදිය සැලකීම එහෙමම කරන්න. ඒ දානේ පොඩ්ඩක් අඩුවක් කරන්න එපා. එහෙම පොරොන්දු කරවාගෙන තමයි ඔහු තිසරණ ගත කරේ බුදුහාමර. බලන්න වෙනත් ආගම් වල කියනවාද එහෙමනේ? බුදුහාඳුර උපාලි ගුණපදයට කියනවා ඔබ කලින් සාස්තුරට දීපු දන්නට එහෙමම දෙන්න, ඒ ගෞරව එහෙම දක්වන්න කියලා පොරොන්දු කරවාගෙනයි ඔහු තිසරණ සමාදන් කෙරෙන්නේ. ඒ නිසාම ආගම් වෙනස් කිරීමක් නෙවෙයි අවශ්‍යන්නේ, පුද්ගලයන්ගේ දැක්ම දර්ශනය වෙනස් කරන එකයි. එහෙම වෙනස් කරපු මිනිස්සේ ලෝකයටම යහපතක් කරනවා. ඔහුගෙන් කිසි වෙනකක් කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ, අයහපතක් වෙන්නේ නැහැ. අන්න ඒ වෙනි සත්පුරුෂ මිනිස්යන්, බුද්ධිමත් මිනිස්යන් නිර්මාණය කිරීම තමයි මේ සම්බුදු සසුනේ තියෙන පරමාර්ථය. ඉතින් අද අපි සාකච්ඡා කරේ මහා සතිපට්ඨාන සූත්‍රය. බුදුහාමර දේශනා කරනවා මානසික පරිසුද්ධත්වය ලබන්නට, ශෝක පරිද්දවයන්ගෙන් දුරවන්නට, දුක් දොම්න නැති කරගන්නට, ඥානය ලබන්නට, නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම ප්‍රතිපදාව මේක කියලා. කයේ කයම බලන්න, වේදනාවන්හි වේදනම බලන්න, සිතේ සිතන්ම බලන්න, සිතුවිලි වල ධර්මයන්හි ධර්මයන්ම බලමින් වාසය කරන්න, මේ ධර්මතාවල හට ගැනීම සමුදේ බලන්න, නැතිවීම බලන්න, හට ගැනීමත් නැතිවීමත් එකටම බලන්න. සමුදේ ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති, සමුදේ වය ධම්මානුපස්සේ විහෙරති කියලා දේශනා කරා. එතකොට අපට එනම් මොකද කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ හොඳට සති නිමිත්තේ සිට තියාගෙන කය ගැන අවධානයෙන් ඉන්න. තමන්ගේ කයට සිතට වේදනාවක් දැනෙනකොට ඒ වේදනාව ගැන සැලකිල්ලෙන් ඉන්න. ඒකෙන් හට ගැනීම නිරුද්ධියම දකින්න. ඒ වගේම තමයි උදේ පටන් රාත්‍රී දක්වා කරන හැම වැඩක්ම සිහිය පිහිටුවාගෙන වර්තමානයේ තුල ඉඳගෙන කරන්න. සිතට එන රාග දේශ ආදී සිතුවිලි ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. නීවරණ කාම ඡන්ද ආදී නීවරණ හිතට එනකොට ඒ නීවරණ ගැන සැලකිල්ලෙන් ඉන්න. ඒ වගේම ස්කන්ධ පංචකය ගැන අවබෝධයෙන් ඉන්න. ස්කන්ධ ආසාදී ආයතන ගැන ආයතන කුසලතාවය ඇති කරගන්න. සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම ටිකෙන් ටික දිනු කරගන්න. චතුරාර්ය සත්‍ය ප්‍රකට කරගන්න. ඒ වගේම නිතරම සමුදේ රැය බලමින් වාසය කරන්න. මෙන්න මෙහෙම යම්කිසි කෙනෙක් ඉන්නවනම් අන්නේ ඉන්න තැනක් ආන ලැබෙන ප්‍රතිඵල ගැන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාමර විස්තර කළා. බුදුහාමර සඳහන් කරනවා යම්කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානය තුන අඛණ්ඩව කෙනෙක් ඉන්නවනම් ඒ තැනක් තම ආරම්භ කරන ලැබුවත් එයාගේ ඇහැට රූපයක් පතිත වෙනකොට ඒ රූපය අරබයා ප්‍රිය බවක් අප්‍රිය බවක් ඇති වෙනවනම් ඒ ප්‍රිය අප්‍රිය බව දුරු වෙන්න ගත වෙන කාලය හරියට ඇසිපිය ගන්න මොහොතකදී ඒ කැමැති අකමැති බව දුරු වෙලා හිත උපේක්ෂාව පිළිනවා කියන කනට ශබ්දයක් ඇහෙනවනම් ඒ ඇහෙන ශබ්දය ගැන කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වෙනවනම් ඒ කැමැත්ත අකමැත්ත දෙකම අයින් වෙලා හිත ඉක්මනට උපේක්ෂාව පිළිනවා හිත මධ්‍යස්ථ වෙනවා කොයි තරම් කාලයකදීද හරියට අසුරු සැනන් ගහන වගේ ඉක්මන් කායකදී හිත උපේක්ෂා කාර්යයක්. ඒ වගේම නාසයට එන ගඳ සුවඳක් ගැන කැමැති අකමැති බවක් හට ගන්නවා නම් ඒ ඇලියම් ගැටියම් දෙකම දුර වෙලා හිත උපේක්ෂාවට පාත් කරන ගත වෙන කාලය හරියට නැමිලා තියෙන නෙළුම් කතකට දාපු වතුර බින්දක් ඉක්මනින් පහයට ගලා යන වගේ ඉක්මනින්ම මේ නාසය අරමුණු කොටගෙන ඇති වෙච්ච ගඳ සුවඳ පිළිබඳව හටගත්තු කැමැත් අකමැති දුර වෙලා හිත උපේක්ෂා සාගත වෙනවා. දිවට දැන රසයක් ගැන කැමැත් අකමැත්තක් ඇති වුණා නම් ඒ ඇලීම ගැටීම ඇති වුණේ ඒ කුපාල ස්කන්ධ පංචකයක් සැකව ඇති වුණේ අන්න ඒක දුර වෙන්න ගත වෙන කාලය කොච්චරද? හරියට දිවාග තියෙන කෙළ බිඳක් බිමට යන වෙලාවක් වගේ තාම කෙටි වෙලා. කයට ශරීරයේ ස්පර්ශයකින් ඇතිවන සැප දුක් ආදී වේදනාවන් ගැන ඇති වෙච්ච ඇලියම් ගැටියම් දුර වෙලා හිත උපේක්ෂා සාගත වෙන්නට ගත වෙන කාලය කොච්චරද? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාවක් නමනවා නම් හොත දික් කරන ඉක්මනටම අන්න ඒ වගේ ඉක්මන් වේලාවකින් හිත රාග දේශුනේ දුර වෙලා හිත උපේක්ෂාවට පිටනවා. ඒ කොනෙක විදිහකට යනවා. බැලන්ස් මයින්ඩ් එකක් ඇති වෙනවා. සමතුලිත මනසක් ඇති වෙනවා. සිතට අතීත අරමුණක් ගැන හිතට රාගයන් දේශයක් හටගත්තොත් ඒ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ල නැති වෙන ගත වෙන කාලයක් වෙන්නද? රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දැම්මොත් ඉක්මනට මේ වතුර බිඳ දියවැල යනවා වගේ සිඳිර යනවා වගේ වාෂ්ප වෙනවා වගේ හිතට ඇතිවන අරමුණු පිළිබඳව ඇතිවන රාග දේශ දුරු වෙන ගත වෙන කාලයක් වෙන්නද? ඊතාම සංස වේලා යකට වෙන්නේ දුරු වෙලා හිත උපේක්ෂාවේ පිටන ආලසනාක මේ පින්නතුනේ මාර කර ලැබු වෙන බුත් නෙවෙයි මේ සතිපට්ඨාන තුල ඉන්න කෙනාගේ ලක්ෂණයක් මේ කියන්නේ. සෝවනාදී මාර්ග ඵල ලැබුවොත් යාගේ ලක්ෂණය කොහොමද? යාඩ ගැර ප්‍රියාප්‍රිය බවක් හටගත්තොත් යා ඉක්මනට මේක දුරු කරගන්න කොහොමද? යා කල්පනා කරනවා මං වගේ ශ්‍රාවකයෙකුට මේක හොඳ නෑ කියලා. අට්ටි යති හරායති දිගුච්චති කියලා කියනවා. ඔව් ලැජ්ජාවට පිළිකුලට නසතුටටපත් වෙනවා. ඒ තමන්ගේ සිතේ ඇතිවන කැලේ පිළිමන්ද ඒ වගේම හිත දුරු කළ ඉක්මනටම හිත මුදවා ගන්නවා කැලෙස්සද බාහිරේන්ද්‍රයේ පුද්ගලයාගේ ලක්ෂණය කොහොමද? බාහිරේන්ද්‍රය කණේන්ද්‍රය සම්පූර්ණයෙන්ම සද්ධාදී ඉන්ද්‍රිය දිනු කරලා අස්කනාසාදී ආයතන ඉන්ද්‍රිය උපරිම ලෙස පාලනය කරපු කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඒ කෙනාගේ හැට ප්‍රිය රූපයක් දැක්කොත් ප්‍රියදේ ප්‍රිය හැටියට මෙනෙහි කරන්න කැමති නම් එහෙම කරන්නත් පුළුවන්. ප්‍රිය අරමුණ අප්‍රිය කියලා හිතන මෙනෙහි කරන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. ප්‍රිය අප්‍රිය දෙකම දුරු කරලා උපේක්ෂායෙන් ජී කරන්න ඕන නම් ඒකටත් කැමති වෙනවා. අප්‍රිය අරමුණ දැක්කොත් අප්‍රිය විදියටම මෙනෙහි කරන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. අප්‍රිය දෙයක් දැක්කොත් අපිරිසුදු දෙයක් දැක්කොත් ඒක ඕනම් ප්‍රිය දෙයක් විදියට මෙනෙහි කළේ කටින්ම ගන්නත් පුළුවන්. ඒ පිළිකුල් සාගත දේ පිළිකුල් නොපිළිකුල් සහගත දෙකම දුරු කළා. දැඩි අප්‍රිය සහගත දෙයක් තිබුණොත් මේක වැලි ගොඩක් කියලා හිතලා සාමාන්‍ය උපේක්ෂාවෙන් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි බාහින්දරේ පුද්ගලයාගේ ලක්ෂණය. ඔහු සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය පාලනය කරලා තියෙනවා. තමන්ගේ ආයතන බාහිර ආරමුණු සියල්ලක්ම තමා කැමති විදිහට තමන්ගේ යටතට අරගෙන තියෙනවා. පින්නතනි මෙන්න මේක තමයි අපේ ධර්මයෙන් ලැබෙන ආනිසංසය. අපිට කොයිතරම් දැනුමක් වෙන දැනුමක් තිබුණත්, කොයිතරම් ධනයක් තිබුණත්, කොයිතරම් ඥාතියෙන් සැප පහසුකම් අපට තිබුණත් අපට මේ සත්‍යයේ බාහිර කිසිම දෙයකින් එන ලැබෙන්නේ නැහැ. අපිට මේ සත්‍යයට මේ මානසිකත්වයට එන පුළුවන්කම තියෙන්නේ මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයේ තුලින් පමණයි. ඒ සද්ධර්මයේ උතුම්ම දේශනාවන සතිපට්ඨාන සූත්‍රය ජීවිතේ බාහිර දරෝසින් තමයි මේ රසායනික අපට එන්නේ. මෙන්න මේ රසායනික ගන්න නම් පින්නතුනි අපි අනුපූර ප්‍රතිපදාවෙ යන්නට ඕන. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරන ගමන් කමසක දාන සම්බන්ධිතේ සහිතව හැකිතාක් දුරට එදිනදා දාන ආදී පින්දාම් කරමින් තමන්ගේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ප්‍රතිලාභය ආදී මේ බෙනිෆිට්ස් ටික උපරිම වටින් සාදා ගන්න ගමන් කොයි මොහොතේ තමන් මිය ගියත් දුගතිගාමී වන විදියට ස්ථාවරව සුගතිය තහවුරු කරගන්න. අන්නේ ෆවුන්ඩේෂන් එකේ ඉන්න ගමන් අනිත් පැත්තෙන් හැකිතාක් දුරට ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී පිළිබඳව පරිසම්පාදයට අනුකූලව තේරුම් අරගෙන හැකිතාක් දුරට අන්නගේ දර්ශනයෙන් යුතුව සිල්වත් වෙලා මේ සතිපට්ඨානය තුළ කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තුළ උපරිම ලෙස සිත පිහිටුවා ගනිමින් සමුදේවය දකිමින් දිනෙන් දින අවිද්‍යාව දුරු කිරීම සඳහා උත්සාහ කරන්න. අවිද්‍යාව දුරු වෙච්ච පමණට අපිට රාග දේස දුරු කරන්න කියලා අපෙන් කරන්න දෙයක් නෑ. අවිද්‍යාව දුරු වෙච්ච පමණට රාග දේස දෙක දුරු වෙලා තියෙනවා. රාග දේස දෙක මුලින් අඩු කරන්නේ, කන්ට්‍රෝල් කරන්නේ සමත භාවනාවකින් නීවරණයටපත් කිරීමක් වශයෙන් කරන්නේ මේ විදර්ශනාවට පහසුවක් සඳහා විතරයි. විදර්ශනාවෙන් අනිත්‍ය භාවනාවෙන් හිතේ කෙලෙස් දුරු කරාට පස්සේ ඒ දුරු කරපු පමණට අපට රාග දේශ කියන අනිත් සංයෝජන දුර වෙලා යනවා. මේ කෙලෙස් දුරු වෙච්ච පමණට තමන්ගේ හිතේ පිරිසිදුමක් ඇති වෙනවා, තමන්ගේ ජීවිතේ සතුට ඇති වෙනවා. ඒ මානසික පරිසුද්ධත්වය, ඒ මානසික සතුට තමන්ගේ කයකට බලපානවා. වර්තමානයේ විශේෂයෙන් සයිකියාට්‍රිස්ලා විශේෂයෙන් නියුරෝ සයිකොලොජි වලදී දැන් පරේෂණලින් ඔප්පු කරලා තියෙනවා අපේ ජීන්ස් වලට තමන්ගේ මනසේ දිනුව බලපාන හැටි. සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීන්ස් වල ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව කියලා. ඒ නිසා මනස පිරිසිදු වෙන්න තමන්ගේ මුළු ශරීරයටම මේක බලපාලා මුළු සමස්ත ජීවිතයම වෙනස් කරන ස්වභාවයකට පත් වෙනවා. ඉතින් එවැනි තත්ත්වයකට පත් වන්නට අපට මේ උතුම් සද්ධර්මයේ ලොකු උපකාරයක් වෙනවා. ඒ උතුම් සද්ධර්මය තුළ ජීවිතය සකසා ගන්නට නිදුක් නිරෝගී භව දිගාසිරි සම්පත්තිය දිනෙන් දිනම දිනු වේවා. මේ ජනිත කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපරමින් මේගේ ඥාතීන්ටද, පින් කැමති දෙවියන්ටද, මේ විශ්වයේ සිටින අවීචේ පටන් භවග්‍රේ දක්වා පින් අපේ ස්වාමීන් සිටින සියලු සත්‍යෝද මේ පින දැක්ක සතුරු සිතින් අනුමෝදන්ව සතර ජීවිත සුවපත් කරගනිත්වා කියලා සාදු. මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්නතොන්ට මේ පින්කම් කරන්නට උදව්වකාර කරන, අනුග්‍රහ දක්වන, අනුශාසනා කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, අපේ ධම්මපියදී හාමුදුරුවෝ, සිරිනන්ද හාමුදුරුවෝ, සුවන හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා හැම දිනාටමත් මේ පින්කම ආශිර්වාදයක් පිණිස වේවා. ඒ වගේම මේ සඳහා උදව්වකාර කරන අපේ සෙනරත් මහත්මයා, සුසන් සෙනරත් මහත්මයාට, එතුමාගේ කටයුතු සඵල වන්නටත් මේ පින්කම ආශිර්වාදයක් වේවා. මේ සඳහා නන්නායුරින් සහයෝගය දක්වපු දානමාන උපකරණ සකසා දීපු උපස්ථාන කළ හැම දෙනාටම මේ පින්කමේ අංගයේ සසර ජීවිත සුවපත් වන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පත්තා ච නින්දුංකා භයම් පත්තා ච නිබ්බයං සෝකම් පත්තා ච නිසෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොමින් තැවෙන සත් සොම්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවරපත් වෙත්වා සාදු සාදු සාදු